හොඳයි, හැම දිනටම තෙරුවන් සරණයි. හැම දිනම අපි අද දවසේදීත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ සවන සිල් සෝසේ කරන තවත් ධර්ම සාකච්ඡාවට. ඉතින් අපි පසුගිය දින දෙකේම සාකච්ඡාවට ගස්සේ ආනාපාන සති භාවනාව මුල් කරගෙන ඒ භාවනාවේදී මතුවන්නා වූ කාරණාවන් ප්‍රශ්න සහ පිළිතුරු ඇටියට තමයි සාකච්ඡා කළේ. විශේෂයෙන්ම ඊයේ දවසේදී නාම රූප පරිච්ඡේද ඥානේ නැත්නම් නාම රූප පරිච්ඡේදයේ පිළිබඳව අපි ගෞතම ස්වාමීන් වහන්සේගෙන් බොහෝ කරුණු ආරම්භ කළා. ඉතින් අද සාකච්ඡාවට තව ටිකක් අපි ඉදිරියට ඒ ඔස්සේම කතා කරමු කියලායි කල්පනා කරන්නේ. කල්පනා කතා කරමු කියලා කියන්නේ මේ අපි කල්යාණ මිත්‍රයෝ අල්පසරෙන් කතා කරලා අහලා දැනගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ ප්‍රශ්න හැටියට ගොනු කරනකොටත් මේ යමක් කියනකොටත් මම උපයෝගී කරගන්නවා මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ විසින් ලචිත උන්වහන්සේ ලචිත නෙමෙයි උන්වහන්සේ දේශිත දේශනාවක් සම්බන්ධ කරගත්ත මේ පොතක් තොරතුරුවක්. ඉතින් ඒ අනුව ෆ්‍රේම්වර්ක් එක හදා ගන්නවා. ඉතින් මම චිත්‍ර මහත්මිය ඉන්නවා අද දවසේ, වසන්ත මහත්මයා, කමල් මහත්මයා, පාලිත මහත්මයා, දෛවින් අක්කා, පද්ම මහත්මිය, මල්ලිකා මහත්මිය, සහ චන්දන මහත්මයා තව ඉනාය මම ඉදිරියට ගන්නම් ටික ටික. ඉතින් මේ විදර්ශනා ඥාන පිළිබඳව අපි කතා ඥාන කියලා කිසේ වෙතත් විදර්ශනාවට නාම ආනාපානෙන් හැදෙන විදිය ගැන කතා කරනකොට අපි නාම රූප ගැන කතා කළා ඊයේ දවසේදී. ඊගාවට හිත යොමු කරන්න ඕන වෙන්නේ මේ පච්චේ පරිග්‍රහ ඥානෙතයි කියලා තමයි ධනරම හඳු කියලා තියෙන්නේ. පච්චේ පරිග්‍රහ ඥානෙ කියලා. ඉතින් ඒ වගේ නම කිව්වම සමහරකට මතක් වෙන්නේ නැති සමහරක් නැති තියෙන සමහර ටිකක් මතක් කරන්නම් ඒක කරලා වංචිත සමාධියට ලින්ක් ප්‍රශ්නයක් අහනවා. මුලින් මතක් කරනවා නම් මේ නාම රූප සංස්කාරයන් පිළිබඳව උපකාරක ධර්ම මොනවද මොනවද කියලා වෙන්වෙන් වශයෙන් තේරුම් ගැනීමට තමයි මේ පච්චේ පරිග්‍රහ ඥානෙ කියලා කියන්නේ. නාම දැන් අපි භාවනාවක ඉන්නකොට අපිට නාමයන් පේනවා, හඳුනා ගන්නවා, රූපයන් හඳුනා ගන්නවා, ඒ සංස්කාරයන් සිදු වෙන දවල් අපි හඳුනා ගන්නකොට ඒ සංස්කාරයන් වල පත්‍යේ එහෙම නැත්නම් උපකාරක ධර්ම මොනවද මොනවද වශයෙන් වෙන්වෙන් වශයෙන් තේරුම් ගැනීමට තමයි පච්චේ පරිග්‍රහ ඥානෙ කියලා කියන්නේ. අද හේතුම් පටිච්ච සම්භූතං හේතු මංගා නිරුජති කියනකොට මේ හැම නාම රූප සංස්කාරයක්ම හේතුවක් අනුව පැනනගින බවත්, හේතු බිඳී යනකොට මේව නිරුද්ධ වන බවත් කියන ඒ ලැබුණ අවබෝධය තමයි මේ ඒ පච්චපරිග්‍රහ ඥානෙ කියලා කියන්නේ. නමුත් එතකොට දැන් මේ කොටස් කියනකොට මට හිතෙනවා මේ ඔකකින් අපි හැමදාම කියනවානේ හැමදේම හේතු හින්දා තමයි කියලා අපිට අවබෝධයක් තියෙනවා වගේ අපි කියනවා. නමුත් මම හිතනවා මේ භාවනාවෙන් ලැබෙන ඥානයක් කියලා කියන්නේ ඒකට ඔබෙන්ගේ එකක් වෙන්න ඕනේ මේ කියන්නේ කියලා. එතකොට අන්න ඒක ගැනීම සඳහා කිසියම් ඉදිරිලක් මේ වාස්තුලා දේශනා කරනවා. එතකොට නාම රූප පරිච්ඡේදයේ අපි දැන් කතා කරන්නේ නාම රූප පරිච්ඡේදයට හැසීට නාමයන් හා රූපයන් වෙන්වෙන් වශයෙන් කලකමින් තේරුම් ගත්ත යෝගාවචරය. මේ පරිච්ඡේද දැක්ව යෝගාවචරය තමයි ඊට පසුව මේ එක් එක් කොටස මෙන්න මේකයි මේකයි කියලා හේතු සලකමින් රූපයක් රූපයට හේතුවක් නාමයක් ඒකට හේතුවක් සලකමින් වශයෙන් පියවරක් ඉදිරියට ගිහින් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඒක උන්වහන්සේ කියලා දෙනවා. එතකොට කියනවා මේ ක්‍රම කීපයකට මේක කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අන්තිමට යෝගාවචරයට වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් සරල ක්‍රමයක් ඉදිරිපත් කරගෙන මනසිකාර්ය පැවැත්වීම ආරම්භ කරන්න ඕන කියනවා. නාම රූප ධර්මයන් අතරින් රූප ධර්මයන්ගේ හේතු තේරුම් ගැනීම අපහසු නැහැ. අපිට පොදු දන්නා වගේම රූප ධර්ම අනුව මනසිකාර්ය පැවැත්වීම කරන්න කියලා තමයි උන්වහන්සේ කියන්නේ. ප්‍රධාන වශයෙන් රූප ධර්මයන්ට හේතු වෙන කර්ම හතරක් ගැන කියනවා. මේ කර්ම, චිත්තය, සිතිවි, ආහාරය කියලා. අන්න ඒ කොටස් වලින් එක එක රූපයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න කියන කතාව දුන්නු කියනවා. මම දැන් මේ අද සාකච්ඡාව මෙන්න මේ ඊවගේ පැත්තකට ගිහිල්ලා මේ අපි හැමෝම දන්නවා කියලා හිතාගෙන ඉන්න පටි ව්‍යාපෝ තේජෝ වායෝ කියන දේවල් ඇත්තටම මේ මේ ඥානයක් බවට පත් කරගන්න මොන විදිහට බුදුහාම දකින්න ඕනේ කියන තැනට තමයි අද සාකච්ඡාව ගෙනියලා යමක් ඉගෙන ගන්න කල්පනා කරන්නේ. අමගේ උපකාරය ඇතිව. එතකොට මෙතෙන්දි මේ කියනවා මේ රූපකය මහ භූත හා උපාදා රූප වලින් නිර්මාණ බව අපි දන්නවා. මේ මහ භූත රූපයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්ම කෙටියෙන් මනසිකාරකට යෝගාවචරයට අවපල්ලා ගන්න ඕනේ කියලා කියනවා. ධර්ම කෙටියෙන් මූලික වශයෙන් පඨවි ආපෝ තේජෝ කියලා අල්ලගන්න. ඊට ශරීරය ඇත්තව පඨවි ධාතුව කොටස් වශයෙන් 20කට ආපෝ ධාතුව කොටස් වශයෙන් 12කට යන දෙතිස් ආකාරයකට වෙන්කොට හඳුනගන්න කියලා කියනවා. මම මෙන්න මේ කොටස් ගැන කල්ලාන ක්‍රමින් අහලා දැනගමු. අද අපි මේ ධාතු මනස එකට ගත්ත තමයි මේ යන්නේ හදේ ආගන්න හිතන්නේ. ඊගොඩ මේ තේජෝ කොටස් ආකාර හතරකට තම ශරීරය තුළ ක්‍රියාත්මක වන බව කියනවා. ඉතින් මම දැන් ටික වැඩිපුර කතා කරන්න මම ඒක ප්‍රශ්නයක් හිතට අහලා යමු ඉන්න. චිත්ත මාර්ගයට යමු තමයි චිත්ත මාර්ගය දැන් අර පටිවි කොටස් 20ක් අප කොටස් 12ක් ගැන කිව්වා. තේජෝ කොටස් හතරක් ගැන කියනවා. මෙන්න මේ තේජෝ කොටස් හතර ගැන ඔබතුමියට පුරාණ කිසියම් ආකාරයේ මතක් කිරීමක් ඔප්ට කරන්න කියලා අපි භාවනාවේදී මේ පටිවි අපේ ධාතු මනසිකාරය කියන්නේ නිතරම අහලා තියෙන නිතරම කතා කරන බොහෝ කලින්ම දන්න දෙයක් කියන දෙයක්. ඒතර අපි මේකේ මේ මේ මට්ටමටම අපි දැනගන්න ඕනේ මේක ඉතාමත් ශිව මට්ටමට. ඒතර මොකද්ද මේ තේජෝ ඒ කොටස් හතර කියලා අපිට ඉගෙන ගන්න තියෙන්නේ දෙන්නේ. ඒ කියන්නේ අපිට පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් මේ සාරය තමයි තියෙන්නේ. සර්ණයි ඇත්තට මම හිතන මට වැඩි හොඳට වචන වශයෙන් ඕවා තේරුම් ගත්තපු අපේ කල්යාණ මිත්‍ර ඇති. නමුත් උන්වහන්සේලා දේවල් ඔය විදිහට ප්‍රකාශ කරනකොට ඇත්තටම පසුගිය දවස් දෙකේම සමාවෙන්න මේ ප්‍රශ්නෙම් පිට යනවා නෙමෙයි. ස්වාමීන් වහන්සේ අපිට මෙන්න මේ වගේ දෙයක් කතා කරා, ඒකත් උතෙන්ට සම්බන්ධ වෙන එක හොඳයි කියලා නිකන් හිතට ආපු නිසා මම හිතුව ඉදිරිපත් කරන්න. උන්වහන්සේ හැම දවසෙම කතා කරනකොට අවසානයේ අර මුලින්ම අපිට පූර්වකෘත්‍ය වගේ උන්වහන්සේ දේශනා කරලා අවසානයේ උන්වහන්සේ ප්‍රාර්ථනා කිරීමක් කරනවා. මේ නිවන් සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් ඔය දවස් දෙකේම දේශනාව අහනකොට හිතට ආපු දේ තමයි උන්වහන්සේ අපිට මේ ප්‍රාර්ථනා කරන්නේ නිවන් සුවය නම් අපි කතා කරන ඕනම දෙයක් එතෙන්ට සම්බන්ධ වෙන්න ඕනේ කියන එක. ඊළඟට උන්වහන්සේ මෙහෙම දෙයක් කිව්වා. උන්වහන්සේ කිව්වා මේ හැම දෙයක්ම ගැන අපි කරනකොට අපිට කටු සටහනක් තියෙන්න ඕනේ කිව්වා. මම හිතනවා කල්යාණ මිත්‍ර හැම දිනටම ඒක මතක ඇති කියලා. මොකද මේ අද ඇත්තටම උන්නාස වැඩි යනම් මට හිතෙන ස්වාමීනාංශය ගැන පොඩ්ඩක් අපට තේරුම් කරන්න කියන්න. ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා කියලා හිතුණා ඉගෙන ගන්න ඉන්නකොට. මොකද මේ කටු සටහනකින් තමයි අපි මේ යන පාර මොකද්ද මේ කරන්නේ කියන එකේ අදහසක් ඇතුවා අපි කරන්නේ. එහෙම නැත්තම් පුංචි කතාවක් මතක් වුණා, අර ගැම්මණු කුමාරයාගේ කතාව. යමුණු කුමාරයා යුද්ධ කරපු යුද්ධයක් පෙරදිලා යාන ගමන් පොඩි ගෙදරකට ගොඩ වුණාම වයසක ආච්චි කෙනෙක් දුන්නලු කිරිබත් පිඟානක් කන්න කියලා. ඉතින් යමුණු කුමාරයා ඔක අරින් මෙන් කනකොට මත් හරි විදිහට කතාව කියනවත් දන්නේ නැහැ. පෙරදිලා ඒක නියෝ කරන්න මේ විනිවැරදි කරන්න බලාගෙන ඉඳලා මේ මොකක් හරි ක්‍රමයකින් කියලා තියෙනවා. මේ හරියටම මේ ගැමරු කුමාරයා යුද්ධ කරනවා වගේ තමයි මේ කන්නේ කියලා. ඊට පස්සේ ඒක කිව්වහම ඉතින් ඒ ආච්චි දැනගෙන ඉඳලා නෑ මේ ගැමරු කුමාරයා කියලා. පස්සේ ඒ මොකද එහෙම කියන්නේ, මෙහෙම මේ කොහොමද එහෙම නම් කරන්න ඕන කියලා මම ඉතින් ඒ පෙන්නලා දුන්නා කියනවා. මෙහෙම ඒ කිරිපත් ජුලියක් ගහලා පැත්තකින් තියලා ඒ පිළිවෙලකට ඒක කන හැටි කියන එක කතාවක අහලා තියෙනවා. ඉතින් මට හැම වෙලාවෙම හිතෙනවා මේ අපි හැම දිනාම කරන්නේ මෙන්න මේ ගැමණු කුමාරයාගේ යුද්ධයද කියලා. අපි අතනින් ටිකක් කරනවා, මෙතනින් ටිකක් කරනවා, මෙහෙම මෙහෙම කරනකොට අපිට මේ යුද්ධේ දිනා ගන්න පුළුවන් වේද කියන පුඩි අදහසක් වගේ නිකන් සැකයක් වගේ ඇති වුණාම තමයි ස්වාමීනාන්දගේ අර වචන ටික ඉතාම තදේට හිතට වැදුනා. මේ කටු සටහනක් තියෙන්න ඕනේ කියන එක මේ ගැන කිව්වේ. ඇත්තටම අපි දැන් අපිට මේක තේරෙන්නේ නැහැ, මේක තේරෙන්නේ නැහැ මෙහෙම කියලා අපි ඇත්තටම අපි ඒ වශයෙන් කතා කරනකොට ඒක වැරදක් නෙමේ. නමුත් මොකක්ද මේකේ අවසානයේදී සිදුවෙන්නේ කියන දේ අපි තේරුම් ගත්තොත් සියල්ල අපහැරීමක් ගැනයි තථාගතයන් වහන්සේ කතා කරලා තිබුණේ. අපහැරීම කොහොමද සිදුවෙන්න ඕනේ කියන එක. මේ අල්ලා ගැනීම නිසාම කොහොමද මේ දුක සකස් වෙන්නේ? එහෙමනම් මේක අපහැරීම සිදුවෙන්නේ කොහොමද? මෙන්න මේ දේ අපි කරන්න අපිට තේරුම් ගන්න ඕනේ. මොකද්ද සිද්ධ වෙන්නේ? මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගත්තොත් ඉතින් මට හිතෙනවා එතන තමයි පච්ච පරිග්‍රහ කියනවා කියලා. ඇත්තේ අපි අනිත් කල්යාණ මිත්‍රන්ගෙන් අහලා දැනගමු මොකද්ද මේ වෙන්නේ කියන එක. අපි දැක්කොත් එතකොට අපිට තේරෙනවා මෙන්න මේ දේ නිසා මේක වෙනවා, මේ නිසා මේක වෙන්නේ. එහෙමනම් මෙන්න මේ දේ නැත්තම් මේක නැහැ, මේ දේ නැත්තම් මේක නැහැ කියලා ඒ ආදී වශයෙන් දැකීමක් අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි ඒ කොටස් කොටස් වශයෙන් දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි නාම රූප පරිච්ඡේ ඥානය ලබා ගන්න, පරිච්ඡේ පරිග්‍රහණය ඥානය ලබා ගන්න ආදී වශයෙන් අපි ඒ විදිහට අපිට හිතට ආවොත් එතකොට එතන තියෙන්නේ අතහැරීමක් නෙමෙයි. එතන තියෙන්නේ යම්කිසි බලපෑමක් වෙන මේක ලැබේවා, මේක ලැබේවා. ඒකෙන් තවදුරටත් අල්ලා ගැනීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. දැන් මේ ඥාන කියන ඒවා දැනට තේරුම් ගත්ත ප්‍රහැටියට සත්‍ය තේරුම් ගත්තොත් ඒ සත්‍ය තේරුම් ගත්ත තරමටම තමා තුලින් ඇති වෙන දෙයක් මේක. ඒව එතකොට සම්බන්ධ වෙනවා කියලා හිතෙන්නේ. මේකදී සිද්ධ වෙනවා මේක තමයි මේ පත්‍ය පරිග්‍රහ ඥානය කියන්නේ කියලා. ඉතින් ඒ විදිහට තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඒ විදිහට වචන වලින් එහෙම යනකොට ඇත්තටම භාවනාවකට යොමු වුණාම ඒ අත්දැකීම් වලින් අත්දැකීම් තුලින් තේරුම් ගැනීමක් ඉබේම තමාටම අහලා තියෙනවා, දැනෙනවා. මේ දෙන්නේ මේක දින පත්‍ය පරිග්‍රහ ඥානය කියනවා ඇත්තේ දන්නවා කියලා නෙමෙයි. නමුත් මුලදීම අපිට ඒ විදිය යම්කිසි අදහසක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන්වත් තමයි අපිට විස්තර කරා මේ මොනවද මේ තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් ධාතු මනසිකාරයට යනකොට ඒ ධාතුන් වශයෙන් එක ධාතුවක් ගැන තමයි කතා කරේ. ඒ නිසා තීජු ධාතු කියන එක දැන් ඊයේ ස්වාමීන් වහන්සේ කිව්ව මේ දේවල් දැන් එක එකනට දැනෙන විදිය වෙනස් කියලා. ඉතින් තේජ ධාතුව කියන එක උෂ්ණ සීත ආදී වශයෙන් එහෙම ඒ දැනෙන දේවල් කියන එක. ඉතින් මේක සාමාන්‍ය මේ ලොකු සමාධියකට නොගියත් දැනෙන අවස්ථාවලින් අපිට මුලින්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. එකක් තමයි මේ කාට දාඩිය දානවා, රත් වෙනවා, අසනීප වෙනකොට ඇඟ උණුසුම් වෙනවා. ඔය ආදී වශයෙන් අපි මේක ඝණයක් විදිහට අරගෙන ඒ සෙද්දුවන සිදුවීම් ඒ විදිහට තේරුම් ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ ආදී වශයෙන් ටිකින් ටික සමාධිගත හිතකට මේ දේවල් දැනෙන විදිය වෙනස් වෙනවා. උන්වහන්සේ ඒව අපිට තේරුම් කරලා තියෙනවා, අපි කලින් ඉඳලා තියෙනවා, අහලා තියෙනවා. ඉතින් එක එකනාට ඒ දැනෙන දේවල් උන්වහන්සේගේ වචන වලින්ම කියනවා නම් සමහරක් වෙලාවල් වලට පැත්තක් රත් වෙනවා. ඒ ආදී වශයෙන් මේ තේජ ධාතු දැනෙන හැටි ඒක වචනයක් නෙමෙයි, දැනෙන දැනීමක්. ඒක සිදුවෙන වෙලාවේදී අපිට අපේ මනස අපේ විදර්ශනාවට යොමු කරගෙන හිටියොත් අපි දන්නවා මෙතන පුජ්‍යලයක් නැහැ. මේ වචනයක් නෙමෙයි, මේ දේවල් එකට එකතු වී වැඩ කරගෙන යන තැනකට තමයි මේ පුජ්‍යලය කියලා තියෙන්නේ කියන වැටහීම එන්නේ. ඇත්තටම ඒ දේවල් භාවනාවකදී අත්දැකීමකට, ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයකට පැමිණුනොත් පමණයි කියලා. ඉතින් සමහරක් අවස්ථාවවල භාවනා වැඩසටහන් වලදී හුඟක් වෙලාවට යෝගාචරය එක එක විදිහට මේ ගැන කියනවා අහලා තියෙනවා. සමහර අය කියනවා ඔය හුඟක් වෙලාවට ආලෝකය කියන එක මොකද මේ තේජෝ ධාතුව කියනක මේවා ශක්තිනේ. මේ ශක්තියෙන් වැඩ කරනකොට මේවා අපි ප්‍රඥප්ති විදිහට තේරුම් ගන්න උත්සාහ කළාට අපි දන්නවා මේ ශක්තිය කියලා මේවා ඔක්කොම. ඒ ශක්තියෙන් වැඩ කරන හැටි ඒ தത്വයට පවා සමහර අයට ඒ දේවල් දැනিলা තියෙනවා. සමහර අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්නවානේ, තාපය, විද්‍යුතය, ආලෝකය ආදී වශයෙන් අපි ශක්තිය බෙදලා ඉගෙන ගන්න. මෙතෙන්ද විද්‍යාව ගෙනෙන්න නෙමෙයි, මොකද මේ ප්‍රඥාප්තියෙන් අපි තේරුම් ගත යුතු දෙයක් නිසා. ඉතින් මෙවැනි දේවල් අත්දකපු අවස්ථාවල් යෝගාචරයෙන් දැනගන්න ලැබෙනවා. ඉතින් ඒ දේවල් ඒ විදිහට දැනගන්න ලැබෙනකොට ඇත්තටම Tamanට ලැබුණොත් තමයි අනේ මේක මෙහෙම නේද කියන අදහස එනවා ඇත්ත කියන එක තමයි. පච්චය පරිග්‍රහ ඥානයේ කියන ධාතුපැත්තට ගියොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් අර ඔක්කොම ගුලියක් විදියට ගත්තොතින් ඇත්තටම මොකද්ද මේ වෙන්නේ, කොහොමද මේ දේවල් ඒ පැත්තට යොමු වෙන්නේ කියන එක සම්පූර්ණයෙන්ම මේ සම්මුතියෙන් පටන් ගෙන ගියොතින් නම් අපිට කතා කරන්න වෙන්නේ ස්පර්ශය ගැනම තමයි. තිරුවන් සරණයි. හොඳයි, තිරුවන් සරණයි චිත්‍රමාගේ. හොඳයි, මම අද ගොරමිනේ අර අපි ඉස්සෙල්ලා මම මතක කරවා දුන්න වසන්ත මහත්මයා වත් දෙපාන්දනේ කියලා ඉන්නවා. අපි බොහෝ විවිධ දෙකින් අපි ධර්ම භාවනා මානසික මානසිකම ඉන්න කාලේ නිසා මේ භාවනාවකටම මේ පරචෝචය මොකද ගන්න පුළුවන් දෙකල ඉතල මේ පැත්තට අපි අද යන්නේ. මම අර ඊ පෙරද දවස් දෙකෙන් සාකච්ඡාවකින් චිත්ත සමස්තමෙන් ආනාපාන සතිය වැනි භාවනාවක ඉඳලා විදර්ශනාවට ඇවිල්ලා අපි නාම රූප පරිච්ඡේදයෙන් තමයි පස්චේ පරිග්‍රහ භාවයේ. ඒතර පස්චේ පරිග්‍රහට ආපස්සේ මේ භාවනාව ඉන්න දැන් හිතන්න තමයි ආනාපානේ මේ ඉන්න ඉඳලා ඉන්න මොහොත ඉඳලා විදර්ශනාව යෙදෙන අවස්ථාව ගැන ඉඳලා ඒ අවස්ථාවේදී මේව දකින්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ අද කතා කරන්නේ. සාමාන්‍ය ධර්මයක් හැටියට නම් ඔය තේජෝ වාතෝ ගැන අපට විගෙන දොස්තර මහත්තුත්ගේ අපි කොමල් මහත්තයෙන් ඉන්න ඒ අය වෙනම කියයි ඒ දැනුමෙන් මේ ඒ වගේ එහෙම නැත්නම් වෙන වෙන අය විශ්ලේෂණය කරලා කියයි. එහෙම නෙවෙයි අපි දැන් අර භාවනා කරලා අර අර්පණ සමාධියකට ඇවිල්ලා ඒ ධානයෙන් එළියට ඇවිල්ලා මේ කොහොමද ඇති වෙච්ච තත්ත්වයන් තුළින් විදර්ශනාවට එන්නේ කියන පිළිවෙලට ආවම ඒ නාම රූපේ ගැන කතා කරලා ඊළඟට මේ ලිංගල කතා කරනකොට එහෙම වෙන දකින්න පුළුවන් මේ ධාතුන් ගැන කල්පනා කිරීමක් කියලා හිතුවොත් එන්නේ තේජෝ වාතු ධාතු හතර ආකාරයකට පැහැදිලි කරලා තියෙනවා. මම මතක් කරන්න මේ සංතාපක තේජෝ ධාතු කියලා එකක් තියෙනවා. ඒක තමයි සිද්ධා වුණ ආදීන් තවන ගතිය කියලා කියන්නේ. උන වෙලිපත් එකේ තවන ගතිය සංතාපක තේජෝ ධාතු කියලා. ඊගාට දෙවෙනි එකට කියනවා ජීරක තේජෝ ධාතු කියලා. ඒගොම හිසකේ පැසිටි හිසකේ පැහෙනවනේ අවශ්‍යමද ඒ අසත්ත්‍ය ඒ වගේ දේවල් වලින් මේ දෙන්න ගැති. ඊළඟට තෙරුවන් සරණයි චන්ද්‍රපී ස්වාමී යන බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද මේ ඔබතුමගේ න්‍යායික උදව් ඕනේ මේ යමක් කතා කරන්න ඉගෙන ගන්න කතා කරන්න ඕනේ තරමයි ඉන්න පුළුවන් තරමට ඉන්නම් තෙරුවන් සරණයි. එතකොට මේ මොකද සාමම කියන්නේ දැන් වෙනදත් ඔය තේජෝ දාතු ගැන කියනකොට අපි ගොහම තේජෝ කියන්නේ මොනසුම කියලා එතනින් ඒක ඉවරයි. නමුත් මේ විදර්ශනාවද යන කෙනා මේව ගැන දැන් සිවුම්ම මේ සිවුම්ම ඒ දැකීම ගැන මේ කියන්නේ ටිකක් පොඩ පොඩ විස්තර යන්න මේ නම් වෙන්නේ. එතකොට සංතාපක තේජෝ දාතු කිව්වේ ඒ වගේ තේජෝ දාතුත්වේ තේජෝ කීකාරක තමයි ජීලක තේජෝ හිසකේ පැසෙනවා වගේ තත්ත්වේ පරිධාන තේජෝ දාතු කියලා කියන්නේ අපේ අතුල් පතුල් දැවීම වශයෙන් දවන ගතිය කියලා තියෙනවා. ඊගවට පාචක තේජෝ ධාතු කියන්නේ මේ ආහාර පාන ආදී පැස්වන ගතිය කියලා කියනවා. ඒ ආකාරයට තමයි තේජෝ ධාතුන් අතරගෙන කිව්වේ. ඉතින් මේ තරම් විදියට භාවනාවන් දිදී කල්යම මිත්‍ර දැක්වුවා ඉන්නවා නම් තමන්ගේ භාවනාවන්දී අපිට එක මේ තමන්ගේ අධ්‍යක්ෂක හිට එන කිව්වට කමක් නැහැ. අපි ඊශ්වරයන්ස් කිව්වාගේ පොදු විදියට කතා කරන්න ඒ වක්ෂේ පොඩ්ඩක් මතක් කරන්න කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ හතර කිව්වට පස්සේ වායු දාසු කියත්මක වෙන හැටි මේ නාම මහඳුර මතක් කරනවා. ඒක ආකාර හයකට ශරීරය තුළ පවතින බව සලකන්න කියනවා. ඒ වුණම අපි කලින් අහලා තියෙනවා. නමුත් මම මතක් කරන පොතේ තියෙන විදිහට කියෙම් කළා මම පත්ම මහත්මිය කියවෙනවා. පොඩ්ඩක් අපිට මේ ධාතු මනසිකාරය ඔබතුමිය කරලා තියෙනවා නම් මේ කොටස් ගැන පොඩ්ඩක් මතක් කරන්න. පටිවි ආපෝ ගැන මම පස්සේ එනවා. දැන් තමයි තේජෝසා වායු ගැන. ඉදංගම වායු ධාතු කියනක අපි පැහැදිලි කරනවා මෙතනදී. ඉක්කා වෙති මෑනුම් කිමිහුම් ආදි වශයෙන් උඩ දෙසට ගමන් කරන වායු. ඒවා ඒ විදිහට අබුනා ගන්න එක. ඊට අදෝගම වායු ධාතු කියන්නේ මල මුත්‍ර ගැටි ආදි වශයෙන් යට දෙසට ගමන් කරන වායු. ඊගොඩ කියනවා කුච්ච සීසේ වායු ධාතු. කුස තුල ආහාර පාන පැසවීම ආදී ස්වභාව කොටස් තව ධාතු. ඊගොඩ කොට්ටසේ වායු ධාතු. බඩවල් තුන පවත්නා වූ මනමුච්ච පාහක ගෙන යනා වූ වායු ධාතු. අංග මංගාංශාදී වායු ධාතු. සකල ශරීරාංගයන් පනුව පවත්නා වූ ඉරියව් ප්‍රතිමාදී වශයෙන් තව වායු ධාතු. ආශ්වාස ප්‍රාශ්වාස වායු ධාතු උපදේශක මම දක්වා පවතින වායු ධාතු. ඉතින් මේ ඔගෙන පොඩ්ඩක් දැනගමු. මම දන්නවා මේව කියනකොට යම් කල්යන් මිත්‍රන් හිතෙන්න පුළුවන් මොනවටද ඔය දැනගන්න. ඒක ඕවා අවශ්‍ය නැහැ නේද? දීර්ඝ වශයෙන් ඕවා වචන වශයෙන් දැනගැනීම කොහොම වැඩක් නැහැ නේද කිව්වේ. අපිට එහෙම හිතෙනවා. එහෙම හිතුණාද? මම මේ පොතෙන් දැන් පරිච්ඡේද කියන වෙනත් තැනක තියෙන්නේ. ඒ ඥානාරම YouTube එක. උන්වංශ කියනවා ජීවණු සුතමේ ඥානයක් ඇති බුද්ධිමත් යෝගාවචරයා මේ ආකාරයට කටයුතු කරමින් ධර්මානුකූලව කල්පනා කොට ප්‍රත්‍යක්ෂයේ හෙවත් භාවනාමය දැනුම සල්සා ගනී. සුතමේ ඥානය සම්පූර්ණ නොමැති ජීවණු ප්‍රඥාවක් නැති යෝගාවචරයා භාවනා මනස්කාරයෙන් පමණක් ප්‍රත්‍යක්ෂ ලබා ගැනීමට උත්සාහ කළොත් ඒ නීරස කටයුත්තක් වනු නොඅනුමානයි. එවැනි යෝගාවචරයන් විසින් තම සුතමේ ඥානය දිනු කර ගැනීමට උනන්දු විය යුතුයි. සිය නන්දුන යෝගාවචරයන්ගේ ප්‍රයෝජන සඳහා ධර්මදේශනා ධර්ම සාකච්ඡා වෙන දේවල් සිදුවීම තමයි සිදුවේ. මම එක වෙනත් තැනකින් ඉස්මතු කරේ මේ පොතේමයි. මොකද මේ නොදැනගෙන දන්න අපි කොටින් වෙන ඉස්සර නම් පටි ව්‍යාපෘති කියන එකක්වත් අහලා තිබුණේ නැහැ. ඒක මොනවා ගැනද භාවනා කරන්නේ? මොනවා ගැනද භාවනා කරන්නේ? මොනවද දැනගන්නේ? අපේ දැන ඒ දැනගත්ත දේ මේ කටක ධර්මේශා ගල්ප ගන්න මොකක්ද දැනගෙන තියෙන්න ඕනේ කියන දේ තමයි මේ කියන්නේ. ඒ තේජෝ හැටි දැනගත්තේ තවත් හතර හැටිද අපි දැන් කොටස් කරගත්තා. වායු තවත් හයක් විදිහට කොටස් කරගත්තා. ඒ වගේ සියුම් මට්ටමට දකින්නවා කියන්නේ ඒ තමන්ගේ හිත තවතම සියුම් කරගන්නවා. ඒ සියුම් දේවල් දකින්න තරමට හිත දියුණු කරගන්නවා කියන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ කොටස් දෙකෙන් ඉස්මතු කරන්නේ. මම එහෙම කියලා පද්ම මහත්මියට වෙනවා. පද්ම මහත්මිය අපිට ඒ ආකාරයට උනන්දුවක් ඇති වෙන ආකාරයට අපිට මේ කාරණාව ගැන උතුමිගේ අධ්‍යක්ෂින් වලින් අපිට යවා පතර කරන්න. ඊළඟට අපි අනිත් කල්ලා විසින් වෙන අයිලිනා පතරම අපි පස්සට මාත්‍රා දෙමු. අද මේ අපිට මේ උනන්දුවක් ඇති වෙන විදිහට සාකච්ඡා කරන්න අපි ඉතිරි කට පොලිස් එක. හොඳයි පතරම. ඉල්මන් සරණයි හැම දිනකටම මට ඉස්සෙල්ලම කියන්න වෙන්නේ දැන් මිතන චිත්‍ර මහත්මිය තමයි මේ කලින් කතා කරේ. තාම වටිනාම කොටසක් තමයි එතුමිය මේ කතා කරේ. මගේ මෙතෙන්ට වාඩි වෙන කොටත් මම ඊයේත් මම ඒක ගැනමයි කතා හිතේ ඉස්සර එකට එකතු කරන්න තියෙනවා පොඩ්ඩක්. ඇයි අපි මේ ධාතු මේ වශයෙන්ම බලන්නේ කියන එක බුදුදහමේ නිවන මඟ සොයාගෙන යන අපේ අපිට අරටුවක් කියන ඕනේ. ඒ හතු සතහන හරි ප්ලෑන් එක හරි කොයි දේ හරි දන්නකොට ඇයි මම මේක කරන්නේ? මොකද්ද මම නිවනේ කියලා දකින්න තියෙන්නේ? සංහාව නැති කරගන්නේ කොහොමද කියලා දැනගන්න නම් මගේ අරටුව වෙන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. මේ තුන වටහා ගත එක්කෙනාට දෙයක් අනිත්‍ය නම් එතන දුකක් තියෙනවා නම් ඒ දුක තියෙනවා නම් අනිත් තමන්ට මෙය මං කියන දේ අහන්නේ නැත්නම් මම මට ඒක හසුරවන්න බැරි නම් තමන්ගේ කය වගේ ඒක නවත්තන්න බෑ. ඉතින් ඒක මගේ වෙන්න විදියක් නෑනේ. අනිත්‍ය දෙයක් නිත්‍ය හැටියට ගන්න බෑ කියන එක. එතකොට ඒක අනාත්ම මේක තමයි මේක දකින්නකොට තමයි අපිට ටික ටික අපේ තියෙන මේ ලෝකයට ගැට ගහගෙන තියෙන ආශාවල් ටික ටික අතහැරෙන්නේ. ඒක නිසා අපි කරන හැම භාවනාවකින්ම මම දන්න තරමට නම් අපිට පුළුවන් මේක ඒකට සම්බන්ධ කරගන්න. දැන් ආනාපාන සතිය කරත් අපි හුස්ම ගන්නවා ඒක පටන් ගන්න වෙලාවක් තියෙනවා ඒක ඉවර වෙන වෙලාවක් තියෙනවා ඇති වෙනවා නැති වෙනවා උදය වැය මේක තමයි අරටුව විය යුතු. මේක අරටුවට තියාගත්තාම ඒක වැඩෙන්න ගන්නවා. ඒක වැඩිලා ඉවර වෙනකොට අනිත්සේ අරටුව හොඳටම හයි වෙනකොට අනිත්‍ය සංහා දේවල් ඔක්කොම කඩා වැටෙනවා. ඉතින් මේක දකින්න නම් අනිත්‍යය දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට දැන් රූපය නැතුව අපිට කිසිම දෙයක් කිසිම නිමිත්තක් ගන්න බෑ. රූපයක් නැති තැනක අපිට සිතක් නැහැ. එහෙමනම් රූපයේ තියෙන අනිත්‍යතාවයේ ඒකේ තියෙන වටිනාකම නැති වෙන්න නම් අපි ධාතු මනසේ කාර්ය දැනගන්න ඕනේ. එතකොට ඒක හොයාගෙන යනකොට අපිට දැනගන්න ලැබෙනවා මේ එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. කිව්වට ඒව දකින්න පුළුවන් දේවල් නෙමෙයි. එතකොට ඒව නිසා අපිට තියෙනවා වර්ණ ගන්ධ රස හෝජා කියලා හතරක්. එතකොට ඔය සුද්ධාෂ්ටකය හැම රූපයකටම තියෙනවා. ඒ කියන්නේ ඇසින් දකින්න, කනින් අහන්න, ගන්ධ සුවඳ බලන්න මේ සේරම මේ සුද්ධාෂ්ටකය නිසා ඇති වෙන දේවල් සත්‍යය වුණත්. ඒක නිසා ඒක දැනගන්න ඕනේ. ඉතින් අත් වශයෙන්ම නම් ඔය වචන මගේ ඔළුවේ හිටින්නේ නැහැ, තියෙන්නේ නැහැ. ඒක නිසා මට මේ වචන පාවිච්චි කරන්න බෑ. අර්ථය දැනගෙනයි මම භාවනා කරන්නේ. ඒ කියන්නේ ඒක පටන් ගත්තාම අපිට නිතර ඒක වැඩෙන්න ගන්නවා. ප්‍රශ්නයක් ආවහම දැන් ඒක වැඩ කරනකොට හිතේ නිතර නිතර ඇති වෙන දෙයක්. එතකොට දැන් මේ එතන සුද්ධාෂ්ටකය නම් මම දකින්නේ, අහන්නේ, තේරුම් කරන්නේ. එතකොට අපිට ඒක සඳහා තියෙන දේවල් දොරවල් කියන්නේ මගේ කයේ කියන්නේ ඔක්කොම සුද්ධාෂ්ටකය නම් මේකට තියෙන ආශාව මගෙන් නැති වෙන්න ඕන. ඒක එතකොට ඔය සහය විදියකට කිව්වම ඒකෙන් පේනවා මේ කය හසුරුවන්නේ වායුවෙන් මිසක් සිතෙන් නගන වායුවකින් මිසක් මේක කරන මමෙක් මෙතන නැහැ කියන එක. ඒකකොට අරටුව නගිනකොට මම කියන එක නැති වෙනවා. ඉබේම ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉබේම තමන්ට ඇතිහි යනවා මේ මම කරන දෙයක් මගෙන් සිදු වෙන දෙයක් මෙතන නැහැ නේද කියන එක. ඉතින් එහෙම හිතුවට බොහෝම හැමෙන් තමයි ඒක එක නාගේ ප්‍රඥාව අනුව ඒක කඩා වැටෙන්නේ. ඉතින් මට මේ ගැන මීට වඩා ආනන්දයක් කියන්න තරම් ශක් තේරුම මේ කියන්නේ මට මේ වෙලාවට ඇදලා ගන්න පුළුවන් කමක් නැහැ. තෙරුවන් සරණයි හැම දිනකටම. තෙරුවන් සරණයි පත්මවන්නේ බොහොම පින් එචාමත් වැඩගත් කරනවන් සම්පතලේ. එතකොට අපි අර කතා කරපු විදිහට මේක සියුම දකින්න හේතුපත්යන් බලන එකනේ මේ කරන්නේ. බලක් බලනකදී මේ විශේෂයෙන්ම දකින්නවා මේ වාතේ වෙනි කොටස් ගැන මේ කතා කරන්නේ. එතකොට මේ ඉස්සෙල්ලා මම කිව්වා මේ හතර જાතියක් කියද මොනවද කියන්නේ මේ කර්ම කියන හතරක් කියවනේ මේ හතරෙන් තමයි මේ ඇති වෙන්නේ මේ ධාතුන් මොනවද කර්ම චිත්ත ඍතු සහ ආහාර කියන. එතකොට මේ මේ මේ ආරාවෙන් තමක්ම ඉස්සරහට යන පුත්‍රයාට පුළුවන්කමක් තියෙනවා මේ මේ වායෝ ධාතු ගැන අපි දැන් අන්තිමට කතා කරේ. මේ වායෝ ධාතු හයක් ගැන කිව්වා. ඒ හය හඳුනා ගන්න පුළුවන් වෙනවා හේතුවක් පිළිබඳව බලනකොට මේ මොන වෙන්නේ කැති වෙන්නේ කියලා. දැන් වායෝ ධාතු කොටස් වලින් පහක්ම චතු සමුත්ථානිකයි කියලා කියනවා. පහක්ම චතු සමුත්ථානිකයි කියලා කියනවා. එකක් තමයි ඒක සමුත්ථානික. මම මේ දෙවංගා තිබුණාට මම මේ කලින් සාකච්ඡාවක් කරගෙන ඉන්න ඒ ටික යොදවනවා. මොකද දැන් අපි වායෝ ගැන කතා කරලා ටිකක් කිය භාවනා දැකලා ඉන්න කලින් තිබුණා. මේ වගේ උපදෙන් කරස් කියලා තියෙනවද මේ සරල වාස්තුවේ සතු කරන මේ වායෝ ධාතු කොටස් හයක් ගැන අපි ඉස්සෙල්ලා මතක් කරා. මේ හය පහක් චතු සම්ප්‍රාණිකව චතු කියන්නේ කිව්ව හතරෙන්ම කර්මද චිත්තෙන්න ඍතු සහ ආහාර කියලා හතරම හේතු වෙලා තමයි පහම තියෙන්නේ. වායු පහ එක වායු කොටසක් ඒක සමුත්කාරිකයි. කියන්නේ ඒක හේතුකින් ඇති වෙන්නේ. මම කලින් කෝලේ පිළිතුරු මාර්ගව තිබුණත් මම මේ සාකච්ඡාවට යොමු කරන කල්යන් මිත්‍රයන් දෙය ගැන ඒවත් ප්‍රති ගැන දැකලා අහලා තියෙනවද? ප්‍රසන්න මහත්මයා. ඔව් ඇත්තටම දලත් මහත්මයා මම එහෙම වචන ඒක මම දන්නේ නැහැ මේ විදිහට කඩලා බලන්න. ඉතින් මම බොහොම සරල විදිහට තමයි ඇත්තටම මේ මේ පූර්ව ප්‍රතිපදාව ඒ කියන්නේ ඒක අවශ්‍ය කරන ටික කරන්නේ. නමුත් මම ඉලක්ක කරගන්නේ අනිත්‍ය සංඥාව වැඩි වෙන. අනිත්‍ය සංඥාව වඩනකොට يعني මුත් මා ඉස්සලම අපිට කියවනේ මේ මෙතනින් ඉස්සලම තාපය يعني තේජෝ ධාතුව ගැන දැන් පතුවේ ආපෝ තේජෝ වායු කියලා අපි මේ ප්‍රඥාපි දාලස් එකක් මෙතන තියෙන්නේ. ඉතින් ඒකත් ඇත්තටම කියනවනම් දැන් ඔය නාම රූප පරිච්ඡේදයේදී ඒක තවදුරටත් යනකොට එහෙම තැනකුත් නැහැ කියලා තමයි එන්න ඕන. නමුත් එතෙන් ඉස්සලම කතරන දැන් ඇත්තටම දැන් ඔය තීජෝ කියන එක දැන් කාම ලෝකයේ ඉන්න අපිට තීජෝ ධාතුව කියලා අපි මේ මිනිස් දෙහිටත් ජීවත් වෙනකොට 98.4ක් කියලා සරණයි අපි කියනවා. ඒකට සාපේක්ෂව තමයි මේ බාහිර ඍතු වෙනස් වෙනකොට ඍතු දැන් මේ කාලේ මේ දැන් අලුත් ඉන්ෆෙක්ෂන්ගේ -15 වන්දේ මේ අපි නවා. ඉතින් දැන් අපිට හරි සීතල. ඉතින් ඒකකොට ඒ සාපේක්ෂව ඉතින් සීතලයි. ඉතින් ගවල් ලකුණුලා ඉතින් ඒක බැක්වර්ඩ්ස් මොකටද සීතලයි. ඉතින් දැන් ඒකකොට ඉතින් සාපේක්ෂයක් හැබැයි දැන් සාමාන්‍ය දන්නවා දැන් අපිට හිම වලහයක් වගේ ගත්තොත් ඒ සතාට ඒක රස්නියට යාට තව උත්තර දුවේ දුවට ගියොත්ම යාට ඒක පරිසරයට ගලපෙනවා. ඒකකොට ඉතින් සීතලයි කියලා මේ දැන් තියෙන අපි කිව්වට අපි රස්නේ කියලා දෙවි කෙනෙකුට වෙනස් වෙන පුළුවන් බල්ලෙකුට පුදුම වෙනස් වෙන නිසා මේක වෙනස් වීමක්. එහෙනම් එතන සත්‍යයක් නෙමෙයි. ඉස්සරම බැලුවට අපි බැලුවට දැන් මේ ආගය හර සීතරයි මේ කලුණික විදිහට එතන එහෙම අපිට තාපේසිතාවක් කියන නිසා අවදාස්පත් අපි දැන් මේ ඉන්න කාම ලෝකෙට මේ අපි දැන් ඒ වගේ දෙයක් කියනවා. ප්‍රශ්නේ හරි දැන් සීතල තවද දැන් මේ කාලෙක ප්‍රශ්නේ ඇද්ද ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක සාපේක්ෂිකතාව නිසා මේක හොඳම දෙයක් පිටින් කියන්නේ මේ විවරණ ධර්ම තුනි කරගන්න මේ වගේ දේවල් ටිකක් දැනගන්න. නමුත් අනිත් අර සුප්‍රමහත්මේ කිව්වා වගේ අර ඉලක්කය මොකද්ද මේ අනිත් සංඥාව වැඩි වෙන. ඉතින් ඒක නිසා තම මොකක් කළාවත් ඒ වගේ දෙයක් තමයි කරන්නේ. ගිරිමානසත් නැත්නම් අනිත් සංඥා සූත්‍රය ඒ වගේ දෙයක් අරගෙන ඒ විදිහට මේ අනිත් සංඥා වැඩි වෙන ප්‍රතිවැඩ කිවිලක් අදාළම තියෙනවා. ඒ විදිහට මම ඒ කරන්න උත්සාහ කරනවා භාවනාවෙන්. අනිත් එක ආනාපාන සතිය දිගටම වඩන්නේ ඒක යුගනන්ද ක්‍රමයට ඒක ටිකක් අදලා වෙලා කියලා. නිවන් ධර්ම සම්පත් මේ නිවන් ධර්ම බලින්ම නවත්තලා මේ මේ අනිසංඥා වදිනවා. එතකොට මේ අනිසංඥා වදින එක දවස පුරාම තියාගන්න පුළුවන්, හිත හිතා ඉන්න පුළුවන්. මේ විදිහට මම හිතන්නේ. ඉතින් එහාට මම දැනගන්න නැහැ දලොස් මහත් නා මේ පුරාක් මේ වචන මේ මත තේරෙන්නේ නැහැ. මම ඒක තමයි දැන් පිළිගන්නේ යන්නේ. සේවන් කරනවා. මට පේනවා තේරෙනවා මේ හැම කල්යන් කිම කතා කරනකොට ඒ අය බොහෝ කල් භාවනා කරන අය විවිධයි. ඉතින් ඒ ප්‍රමෝට් කතා කරනවා මේ ප්‍රමෝට් කරන නිසා යම විදිහට කියනවා. ඉතින් අර මේ අපි චිත්තමාත් මේ කලින් මතක් කරා වගේ කිසියම් කල්පිනකද කටු සටහනක් කියලා කිව්වා නේද? ඒ ආකාරයට එක මම කියනවා නම් ෆ්‍රේම්වර්ක් එකක් හදාගෙන මොකක් හරි එහෙම නිකට යනවා ඇති. ඉතින් ඒ ආකාරයට අපි පහුගිය දවස්වල අපි ගුරුතුමිය සම්බන්ධවලා ස්වයං වාසේලා සිංහ අපිට මේ ෆ්‍රේම්වර්ක් එක ඒකෙන් ලැබුණා කියලා ඒකයි කළ යුත්තේ හරියට මොකක්ද කියලා කරලා නැතුණාට දැන් පේනවා මේක තමයි කළ යුත්තේ කියලා. කියන්නේ එකිනෙකට වෙනස් නේද අපිට පුදුලිද පියා. ඒත් ඒකේ අපිටම පේනවා දැන් කාර් එක ස්ටාර්ට් කරොත් යනවම තමයි කියලා පේනවා. මොකද ඒ තරමට පාරක් නේද. හැබැයි ඉතින් යයි යන්නත් යන පේන වෙන මේ හින්දා තමයි යන්නත් කියලා. ඉතින් ඒ නිසා මේ ඒ කටයුතු තමයි දැන් කරන්න ඕනේ. මම කියන්නේ තුද කිනේ කරගෙනස් මේ ලොකු ආමුදුව මේ පොතේ කියනවා පටන් ගන්නකොටම ආනාපාන සති ගැන එහෙම කියනකොට මේ භාවනාවේදී මේක වර්ධව තේරුම් ගන්න පණිත් යවන්නේ කරන්න මේ විදිහට කරන්න මේක කියනවා මම ඒක හොයනවා වචනෙනි අද දැන් ඒ වචනෙනි කියන්නේ නම් මම කියෝකින්ද මම දන්නව නැහැ කියනවා මේ බොහෝ අය ඉස්ලාමයේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ බලන්නේ යෑම සිද්ධ කරනවා. ඒක එකින් ප්‍රවදක් තමයි වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ බලන්න හදිස්සි වෙන්න එපා කියලා තියෙනවා. අම කියන ගම හොයන මට තාම හම්බෙන්නේ නැහැ. ඒක මම කියලා තියෙනවා. මේක තේරෙන්නේ කියනවා මේ අනිත්‍ය දුක්ඛේ අනාත්මේ බලන්න හදිස්සි වෙන්න එපා කියලා. අනිත් කරේ මට දැන් මේක ලැබෙනවා. එහෙම හදිස්සි වෙන්න එපා කියලා නාස්ල කියනවා. ඒක මේ අර අපේ චිත්‍රමාත් කලින් කිව්වා මේක. මේ පොතක ධර්මයේදී මේ කලියුතු පිළිවෙලට යනකොට සිදුකනාත්මේ බලන අවස්ථාව එනවා. ඒකත් තමයි දකින්න වෙන්නේ මුලින් අනිත්‍යකනාත්මය බලන්න යන ස්පාකින කතාව තමයි කියන්නේ. අර අනුපුප්ප සික්ඛා අනුපුප්ප කියා අනුපුප්ප පටිපදා කියලා තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ සමානුකූල සකස්සු සිතකට අනිත්‍යදී විලක්ෂණ ඇතිසැටින් තේරුම් ගැනීම පහසු නෝ කියන්නේ. ඉතින් එහෙම කියලා තියෙනවා. ස්පීපේ මාතනම මාතුම්ගේ දේශාවදී පිළිදෙල කියලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි දැනට මේ අනිත්‍ය දුක්ඛනාත්මේ දැන් පටවි අනිත්‍ය ගැන පටවි අනාත්මේ පටවි දුක්ඛය කියන එක ගැන නෙමෙයි මේ වෙනකොට කතා කරන්නේ. දැන් මේ පත්‍යපරිඥානෙදී කතා කරන්නේ මොකද කොහොමද මේක ඇති වෙන්නේ මොන හේතුවෙන්ද? කියන්නේ පටවි කියුවත් ඒක ලොකුයි. ඒක තියෙනවා 32 20 ආකාරය. අපෝගම ලොකුයි. ඒක තියෙනවා 12 ආකාරය. ඒජකෝම ලොකුයි 4ක් තියෙනවා. අපායකෝම 6ක් තියෙනවා. ඒවල එකිනෙකා කොහොමද හැදෙන්නේ? ඒ තරම් සියුම් දැනගැනීමක් වෙලා ඊළඟට යැපෙන් තියන්නේ නමුත් ඔකට මේ ඒ වගේ තමයි මට මේලා තේරෙන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට මම අහපු ප්‍රශ්නෙට මම එහෙනම් පිළිතුරක් කියාගෙන යන්නම්. මේ ඒ වායු ධාතු 6 ආකාරයක් කියලා කිව්වනේ. ඒ 6න් මුලින් කියපු පහම සතු සමුත්‍රානිකයි. ඒ කියන්නේ හතරම හේතු වෙනවා. හතර මොකද්ද? කම්ම, චිත්ත, ඍතු සහ ආහාර කියන හතරම හේතුන් තමයි ඇති වෙන්නේ. ආශ්වාස ප්‍රාශ්වාසයේ පමණක් ඒක සමුත්‍රානිකයි. ආශ්වාසයේ ප්‍රාශ්වාසයට ඒක සමුත්‍රානික වෙන්නේ ওই කිව් හතරෙන් චිත්තේ කියන එක පමණයි. අපිට ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඔය මේ හේතු හතර කවුරුද දන්නවනේ නේද? ඒ අනුව ආස්වාස පාස්වාසයේට හේතු වෙන්නේ චිත්තේ පමණක් කියන දේ ගැන පොඩ්ඩක් අපි අවධානය යොමු කරගත්තොත් එහෙනම් පාලිත මහත්මයාට මම හිතන්න පුළුවන් මේ දෙක කියන්නේ මම මෙතන කණි කතා කරලා කියනවා. තිරුවන් සරණයි පාලිත මහත්මයා. එතුමා ගැන හද ඇහෙන්නේ නේ රබ්ද? දැයි අයිතිං අකට මං යොමු වෙනවා. තිරුවන් සරණයි මල්ලි, මේ දවස්වල අපි අර ධම්මජීව ස්වාමීන් වහන්සේත් එක්ක නොන් රෙසිඩෙන්ෂියල් භාවනාවක් කරන් දවස් එක දිගට දවස් පහක් තිබ්බා. ඊළඟට සායක දවසක් කළා, දවසක් තිබ්බම ඒ දිගටම කරේ සතිය වැඩිම ඉතරයි. ඉතින් ඒක නිසා මගේ දැන් මෝඩ් එක වෙනස් වෙලා මේ දවස්වල ඒ සතිය ගැන තමයි මගේ ප්‍රධාන අර මේ ප්‍රධාන භාවනා මානසිකාරය වෙලා තියෙන්නේ. ඉතින් මල්ලි මං ඒ තරම් ලොකු දැනුවක් නෑ ඔයාගේ ප්‍රශ්නට උත්තර කියන්න. තේරුණා සර්. තේරුණා සර්. බොහොම හොඳයි මේක. දැන් ඇත්තටම අපි කරපු භාවනාවට සරණ තුලත් අපි කරන්නේ සතිය වඩන එක. ඒ කියන්නේ භාවනාවෙන් සතිය වඩන එකමයි කලේ. ඒකටම සතිය වැඩිම භාවනාවේ අර්ථයෙන්ම මම මොනෙන් ගත්තේ ඒ ස්කිල් එක ඩෙවලොප් කර ගැනීමමයි. ඒ අපි කරපු කපිට සම්පූර්ණ නිහතව තියාගෙන කරන්න බැරුණා අලුත් ප්‍රශ්නකට වින්ද. කිසිවක් නැති ශුන්‍යතාවයකට ආවා කියන එක නෙවෙයි සතිය කියන්නේ. මේ සතිය කියන්නේ මේ සියල්ල පුදුමාකාර විදිහට පැහැදිලිව සුද්ධව දකින්නේ හැකියාව ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගන්නවා. ඒ දකින්නේ මොනවද කියන දේ තමයි අපි දැන් මේ කතා කරන්නේ. සතිය වැඩි නොවිච්ච කෙනෙක්ට පටවියක් ආපුවා තේජෝස් දවායෝ ගැන කතාවක් නැහැ. ඒගොල්ලන්ට අහුවෙන්නේ ගෙඩි පිටින්. කම්පියුටර් ලැප්ටොප් අපපුව ඒ ලොකුට අහුවෙන්නේ නේද? නමුත් ටිකක් දිනු කරගත්ත කෙනාට මේවල පටවිය ආපුව තේජෝ හැටියට දකි. විතත් එහා ගිය කෙනාට පටවිය කොටස් අවශ්‍යම විදිහට දකින්න පුළුවන්. ලක්ෂණ ඒ බර දක්නගෙන කොම කොඩක් තියෙන මම ඊශාන්තත් එක්ක හෙවොන් මේ සල්ලි පස්සේ කියලා දෙන්න කියලා කිව්වේ. අර මේ ලක්ෂණ වශයෙන් පටවිය බලන්න පුළුවන්, ආපෝ බලන්න පුළුවන්, මේ ගලන වැගිරෙන ස්වභාවය වශයෙන් පග කරන ලක්ෂණ කියලා. ඊගාට අර උෂ්ණ සීතු බව ඇතුළේ තියෙන බව වායු ධාතු විතබ්බ ලක්ෂණ ඇතුළේ වොන් තියෙනවා. ඊගාට පටවි ධාතු ක්‍රියා කරන විදිහට බලන්න පුළුවන්. ඊගාට වැටෙන ආකාරය ඇතුළේ බලන්න පුළුවන්. විවිධ ගොඩක් තියෙනවා. ඉතින් ඒ තවත් එක සතිය වැඩි වෙච්ච කෙනා ඊළඟට තුන් තැනට ගිහිල්ලා තමයි කොටස් 32ම අරගෙන ලහතු විශ්වවිද්‍යාල අරගෙන බලන්නේ. අපි මේ කතා කරන්නේ කොටස් දෙකේකට වායු කොටස 6 ගැන. මම කියන අක්ක කිව්ව දෙයක් කියන්නේ ඒ සතියින් කරන යමක් තියෙන්න එපා. සතිය නෙවෙයි මේ ධර්මයේ මේ කියන්නේ. සතිය නෙවෙයි ඉලක්කය. සතිය කියන්නේ අවසරයි මල්ලි. මෙතනදී දැන් දිගට දිගටම අපි කරේ මේ present moment awareness කියන එක. ඉතින් ඔයා කියන එක මේ පරයන්කේදී ගැඹුරු අවස්ථාවල් වෙන්න පුළුවන්. නමුත් පරයන්ක අපි දැන් non residential නිසා පරයන්ක walking මේ විදිහට මාරු කර කර කරේ minutes 45 minutes තෑ භාගෙවත් පොඩි පොඩි කාලවල්. ඉතින් අර වාගේ දිගට කරොත් ඔයා කියන එකට උත්තර දෙන්න පුළුවන් වේ. නමුත් දැනට අපි කරේ මේ අවස්ථාවේදී මේ මේ මොහොතේදී වෙන දේ ගැන අවයනස් එක ඇතුව වෙන මොකක්වත් ගැන, ඒ කියන්නේ ඒ දේ විතරයි මගේ මේ මගේ පරිශ්‍රණයට ලක් වෙන්නේ. ඉතින් එතන විදර්ශනාව විතරයි කරේ. එක්ක ඇස් අරගෙන ඉන්න සම ගොඩක් වෙලාවට අපි වැඩ කරන වෙලාවට හරි මේ හැම මොහොතෙම වාගේ ඒ ප්‍රසන් මොමන්ට් අවයනස් එක තියාගත්තා. ඒක අර ගැඹුරටම යන්න තරම් අපිට උන්නේ නැහැ. නමුත් ඒ දිගට මේ සතිය වඩවන එක නම් කරා. ඉතින් ඔයා කියන එක තව ගැඹුරු අවස්ථාවක් වෙන්න පුළුවන්. නැහැ බොම් පිටින් ගියාද නැහැ. අපි ඕවගේ කතාවක් තමයි කරන්න ඕනේ මේ භාවනා කතා සත්‍ය කතා කියලා. දැන් ඔහම එතන කෝකේ නැත්නම් කියනකොට මම අහන්නේ මේ ඇත්තටම දැන් මම අපි දැන් හිතන එක අපි පොඩක් මේ දැන් කතා කරන කරුණත් අපි ඇඟට හිත යනවනේ. දැන් විශේෂයෙන් පසුගිය දවස්වල මම භාවනා කරගෙන ඉන්නකොට ඉතින් මමගේ පවත්නල්ලෙදත් එක්ක හිටියේ. ඒකට ඒ පවත්නල්ලෙට වල එකංගයක් තමයි මේ ගෑස් වගේ දේවල්. ඒකට ඒ භාවනාවේ ඉන්නකොට මේ වෙනද නොදෙන විදිහට ඉතා සියුම් විදිහට මේ වායු ධාතුවේ ක්‍රියාත්මක වීමෙම දුටුවා. ඒ දුටුවේ මොකක්ද කියන්නා වූ සතිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට තමයි. එතකොට ඒ වායු ධාතුව ඒ ඉහළට යන එක පැහැදිලිව දකින්න පුළුවන් කවුල වෙනවා. එතකොට මේ ඒ වගේම වායු ධාතුවෙන් කරන ක්‍රියාව දැනෙනවා. අපි දැන් කල්පනා බානාවම කරනකොට ශරීරයේ ජනන කාමතුන්ගේ වර්තනාව ගියයි දන්න නැති ස්ලෝ සක්ම භාවනාවක් කියලා දෙනවා. ස්ලෝ වර්ක් කරන එකක්. ඒකෙන් ධාතු ටික පුදුම විදිහට ඉස්මතු වෙලා පේනවා. ඒ කියන්නේ ඒක නිකන් මීටර් 6ක් යන්න ප්‍රභාගින් විදිනවා මීටර් 6. ඒ තරම් නිහීට යන එකක් කරන එක මම ටික එක්ස්ග්‍රේෂන් වෙනදි පොඩ්ඩක් ඉච්චුන නේ. නමුත් ඒ වගේ මේ එතකොට අපේ එහෙම දැනුණා දැනන කමක් තිබුණා. එතකොට මේ මම කියන්නේ සතිය වැඩිම තුලින් මේ ධාතුන් තමයි තේරුම් ගන්නවා. ධාතු කුමක්ද කියන දේ තේරුම් ගන්නවා. ඊට පස්සේ ධාතු වල ලක්ෂණ තේරුම් ගන්නවා. මේ ධාතු පමණයි මේ සම්පතම තියෙන්නේ. ඊට පස්සේ ඒක මේ ඒ ආකාරයට දැනුම් පුළුවන් වෙනකොට මම හිතන්නේ ඒ පිට වෙන්නේ නැතිවලු මේක අපිට ඉදිරියට යන්න වෙන්නේ. ඉතින් ඒ සතියෙන් ඉන්න අවස්ථාවල මම හිතන්නේ සතියෙන් යමක් කරනවා කියන එක ආරම්භ දෙයක් ඇටියට හොඳයි. ඒ කියන්නේ මම දැන් කටි කියන්නේ රෝඩු කපනකොට සතියෙන් කපනවා. අපි දමුදස් දමු යහම මෙහෙමත් කියලා තිනවා. එක්කෙනෙක් මට මතකයි ප්‍රශ්නයක් අහනවා කොහොමද සයන්වන්ස කොහොමද භාවනාව කියලා මින් සතියෙන් මේ රෝඩු කපන්නේ කියලා. උන්වහන්සේ කියනවා රෝඩු කපනකොට භාවනාව නෙමෙයි රෝඩු කපනවා දැනගෙන රෝඩු කපන. රෝඩු කපනේ ක්‍රීතේ තියාගෙන රෝඩු කපන්නේ. ඒක එකක්. ඒක ස්ටේජ් එකක් තමයි. නමුත් මේ සත්‍යක ධර්මී සතිය කියලා කියන්නේ අපි දක්ෂය. ඒ සතිය තුලින් දකින්න ඕනේ ඒ දෙයක් හොඳ අවධානය මොකද කිරීමට ඔබට ගිය මේ ලක්ෂණය තේරුම් ගන්න යන තැනක් කියලා මට දැනට හිතෙන්නේ. මම ගෞරවයෙන් කැමති යොමු වෙන චිත්‍ර මහත්මියට මේ වෙලාවේදී නෑ චන්ද්‍ර මහත්මියට වුණ නෑනේ. චන්ද්‍රමාත්මික කාරණේ චන්ද්‍රමාත්මික වෙනනම් අපිට මේ අද ඉන්නේ චන්ද්‍රමාත්මික චන්ද්‍රක්ෂ කියලා මම කියන්නේ අයිලින් නක්ක චිත්ත මහත්මියදව සහෝදරිකට එහා ගිය නෑදකමක් තියෙන්නේ. ඒ වගේ මේ සහෝදර සහෝදර ටිකක් ඉන්නේ මේ ධර්ම සාකච්ඡා වීඩියෝ දැනගෙන නෑ. ඒ නිසා නේ අපිට උපකාර වෙන්න අපි කතා කරමු නියෝ හිතවත් කමට මේ චන්ද්‍ර ආත්මේ මම කියන්නේ කවුද ටිකක් මේ දෙරුවන් තරණයි මහත්මයතුන් සියලු දෙනාටම සතිය තමයි එතවසින් අපි මුලදී පුහුණු කරන්න ඕනේ. ඒක ඇඟිලි පහේ මැද ඇඟිල්ල වගේ කියලා ධම්මජී ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ. ඒක තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සති සම්පජන්නේ කියලා තමයි දේශනා කරේ. ඒක තමයි මුල අරටුව. මම දැන් මෙතන කියන සිත චිත්තක් ඒ මොහොතට එළඹිලා තමයි එහෙම ඉන්නකොට තමයි එහෙම එතනින් තමයි පටන් ගන්නෙ. ඉතින් යෝනිසෝ මානසිකාරේ තමයි අර මොකද සූත්‍රයක තියෙනවා අපේ බුද්ධාගමේ මුල අරටුව අර මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය යෝනිසෝ මානසිකාරය ධර්මා ධම්ම ප්‍රතිපදා ඒක තමයි සෝවාන් මාර්ග ලක්ෂණ සෝවාන් වෙන පුද්ගලයාට තිබිය යුතු ගුණාංග. ඉතින් ඒ කියන්නේ සතිය සතියයි සම්පජන්ණය සතිය ඔහොම දිනු කරගෙන යනකොට සම්පජන්ණයත් වැඩිනවා. ওই දෙක එකතුනහම තමයි ඉතින් හොඳට අපිට දේවල් තේරුම් ගන්න යන්නේ. මම අර මට මං අහගෙන ඉන්නකොට තේරුනේ දැන් ඔය මහත්මයා කිව්වා වගේ අර ඔය ධාතු පෙනෙන්නේ මම ඉස්සර නාවන්නේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහලා තිනවා. ඒ ස්වාමීන් වහන්සේ වැඩිය මේ එන්කරේජ් කරන්නේ ආයත මේ සමාධිය වඩන්න. ආනාපාන සතිය පුරුදු කරලා සමාධි නිමිත්ත නිමිත්ත අරගෙන බ්‍රයිට් ආලෝකය වගේ ඒක ඒක හොඳට හසුරවලා ඒ සමාධි නිමිත්ත ඇඟේ ඇතුලේ නිකන් ටෝච් එකක් ගන්නවා වගේ හැමතැනටම යොමු කරලා බලපුවාම ඕව හොඳට පේනවා. ඕව හොඳ පේනවලු. ඉතින් ඒ ඒ ඒ තැඟල බලන් ඒ ඒ ටෝච් එක වගේ ගහලා ඒ ඒ තැනට යොමු කරපුවාම ඒ ඔය තියෙන ධාතු ඒවා වැඩ කරන හැටි ඒවා දැන් යුතුජ ආහාර වලින් ලැබෙන පඨවි ධාතු වෙනම තේරෙනවා, කර්ම වලින් හැදිලා තියෙන ඒවා වෙනම තේරෙනවා. එහෙම ලූ කියලා විතරයි මම අහලා තියෙන්නේ. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා කියන ඒව ඕක කරන්න හරි අමාරුයි. මේ ගිහි ජීවිතේ ඉඳගෙන හරි අමාරුයි ඔය ඒ ක්‍රමයේ කරන්න. ඉතින් මේ තව ශුෂ්ක විදර්ශක කියලා මේ කොටාසික තුන රහතන් වහන්සේලා අන්න ඒගොල්ලෝ ඕව කරන්නේ නැහැ. මේ ඒගොල්ලෝ කරන්නේ සාමාන්‍යයෙන් සතිය දියුණු කරගෙන මේ මොහොත මේ මොහොතේ ඉන්න මේ මේ මොහොතේ දැන් හිත හිත කොහෙවත් යන්නේ නැතු. දැන් අපේ හිත දුවනවානේ. අපිට පුළුවන් ද ආනාපාන සතිය තියාගන්න ඕනේ කිව්වට තියාගන්න බැහැනේ. හැමතැනම දුවනවා. නමුත් මේ සතිය දියුණු කරන කෙනාට දවස් පැය 24ම පාවිච්චි කරලා පරියන්කෙත් පුළුවන්, එවදින කොටත් පුළුවන්, සක්මනෙත් පුළුවන්, ගෙදර වැඩ කටයුතු කරන කොටත් පුළුවන්. එහෙම තමයි පටන් ගන්න. ඉතින් සතිය ඉබේටම යන්නේ සමාධියද. මේ ඉතින් එහෙම බලන කෙනාට ඉස්සෙල්ලාම ආනාපාන සතිය හිත තියාගෙන ඉන්නකොට මුලදී දිග ආශ්වාස ප්‍රශ්වාස, ඊට පස්සේ කෙටි ආශ්වාස ප්‍රශ්වාස, ඊට පස්සේ ඒ කියන්නේ දීගංවා රස්සංවා එහෙම කියලා, ඊට පස්සේ සමාධහන් චිත්තං. ඒක සමාධහන් නෙමේ, ඒකට කියන්නේ ඒක මේ ඒක සංසිඳිලා යනවාට කියන්නේ. මොකද්ද සංසිඳ ඒක පාලි වශයෙන් මට වෙන්නේ. ඒ දිගට යනවා තේරෙනවා, කොටට යනවා තේරෙනවා, සංසිඳන විදිය දැනගන්නවා. සංසිඳන එතකොට සංසිඳනහම ආශ්වාස ප්‍රශ්වාස අපි හොස් හොස් ගාලා දින එක ඒ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපි ආශ්වාස ප්‍රශ්වාසේ නැත්තේ නැහැ, තියෙනවා. නමුත් අපිට එතෙන්ද අවධානේ නැහැ. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපිට නිමිත්තක් කියලා තේරෙනවා නම් ඒක අකුසලයක්. ශුන්්‍යතාවේ තමයි අපි ශුන්්‍යතාවේ තමයි අපි යන්න ඕනේ. ඒක තමයි නිවන් දොරටුව. ඉතින් අර දැන් ඒ ආනාපාන සතිය ඒ කරන අයට ඒක තේරෙන්නේ නැතු වෙනවා. ඊට පස්සේ සක්මන් කරන අයට සක්මන් කරන එක තේරෙන්නේ නැතු වෙනවා. එහෙම අරමුණු නොතේරෙන තත්වයට ආවට පස්සේ ඒගොල්ලන්ට ඇඟේ තියෙන ධාතු මනසකාරය ප්‍රකට මනසකේ ධාතු මනසකාරය නෙමෙයි ධාතු ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉස්සරලා රූප ගෙවන් කරා, ඊට පස්සේ රූප සංඥා ගෙවන් කරා, දැන් ඊට පස්සේ දැන් ධාතු ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ධාතු සංඥාව ගෙවන් කරනවා. ඒ ධාතු සංඥාව ගෙවන් කරාට පස්සේ තමයි ධාතු මනසිකාරයට වැටෙන්නේ. හරියට ධාතු මනසිකාරය කියන්නේ යම් කිසි දෙයක් දරහතුන් වහන්සේලා ඉන්නේ ධාතු මනසික. එහෙම මම අහලා තිනවා විතරයි කියන්නේ. මේ රහතුන් වහන්සේලා ඉන්නේ ධාතු මනසිකාරයෙන්. ඒ කියන්නේ තමන් නොමැරි ඉන්න ඉති දන්නවා. කිසිම චේතනාවක් නැහැ. මේ කියන්නේ ඇඟේ වැඩ කරන ඇඟ යම් කිසි දෙයක් වෙනවා. නමුත් මොකක්ද වෙන්නේ කියලා දන්නේ වචනින් කියන්න බෑ. දැන් අපිට ඉහළට යනවා පහළට යනවා කියලා වචනින් කියන්න පුළුවන්. එහෙම නෙමෙයි ධාතු මනසිකාරයට හැම එහෙම වචනයක් දාන්න බෑ. අර එතකොට තමයි අර කිසිම චේතනාවක් නැහැ. ක්‍රියා සිත් කියන්නේ ඔන්න රහතුන් වහන්සේලාගෙන් ඒ චේතනාවක් නැහැ. නැතුව ඒ රහතුන් වහන්සේලා තමයි ධාතු මනසිකාරයෙන් ඉන්නේ. අන්න ඉතින් ඔය වගේ ඔය ශුන්‍යතාවයට ගිහිල්ලා එහෙම ගියාට පස්සේ තමයි එහෙම ක්‍රමෙන් සතිය වඩලා සමාධිය වඩලා ඕකෙන් පුරුදු කරගෙන යනකොට ඕක තමන්ටම තේරෙන දෙයක් කියලා තමයි මට තේරෙන්නේ. තෙරුවන් සරණයි. සාදු. වොම්පින්. තෙරුවන් සරණයි. මට මේකට මේ වෙන පැත්තකින් උත්තරයක් දෙන්න පුළුවන්ද? මේ කතා ගන්න පරමාවක් නේ. දැන් මං කැමති මෙහෙම කියන්න මේ මේ එක පැත්තකටවත් ප්‍රශ්න වලට හරියට යන්නේ නැහැ. එක දවසක් ඔබතුමා මම ප්‍රශ්නයක් ඇහුවා. දැන් මගේ මට බඩේ අමාරුවක් මේ විශාල මේ වායු ප්‍රශ්නයක් තියෙනවා. ඒක උපාදාන වෙන්නේ කොහොමද කියලා. මම උපාදානය කියලා ඒක ගන්නෙ කොහොමද කියලා. ඉතින් මට ඒ ප්‍රශ්නේ වැටහුනේ නැහැ. හරියට ප්‍රශ්නේ කියන්නේ ඒක ඒ වෙලාවේ මගේ ඒක උඩ මම මුගක්ම මේ කල්පනා කළා. එතකොට එතන විශාල ධර්මයක් තියෙනවා මේ ප්‍රශ්නේ. ඒ අහපු ප්‍රශ්නේ මුළු ධර්මයම එකතුයි කියලා වගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් තමන්ගේ තමන්ට සතිය සතිය නිතරම තියෙන්නේ නැහැනේ අපිට. නමුත් ධර්මය ගැන මතකය අපිට තියෙනවා. මම මේ ධර්මයේ ඉන්නවා කියන එක තියෙන නිසා දැන් මට වායුව එනවා නම් වායු ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මගේ ශරීරයේ මම හිතනවා එක සැරේට මම හිතනවා හොඳයි මට රිදෙනවා. සතියෙන් ඉන්න එක්කෙනා කරන්න ඕන මොකද්ද මෙතන ධර්මයේ යම් කිසි දෙයක් කොහෙන්ද මේ වේදනාව මට ආවේ? ඒ ආවේ වායෝ ධාතුවෙන්. එතකොට වායෝ ධාතුව මගේද? නැහැ. වායෝ ධාතුව මම නෙවෙයි, මගේ නෙවෙයි. වායෝ ධාතුව මේ සතර මහා ධාතුන්ගෙන් එකක්. එහෙනම් ඇයි මම මේ වායෝ ධාතුව මගිය කියලා ගන්නේ කොහොමෙන්? ඒක මගේ නෙමෙයිනේ. මට පුළුවන්ද මේ වායෝ ධාතුව එනකොට මට කියන්න පුළුවන්ද කයේ වායෝ ධාතුව ඇති වෙනකොට මට පුළුවන්ද මෙතන කියන්න එපා කියලා? එහෙම නැත්නම් නැවතිලා ඉන්න කියන්න පුළුවන්ද? නෑ, ඒකත් අතහන්නේ නෑ. එහෙනම් වායෝ ධාතුව කියන්නේ සතර මහා ධාතුන්ගෙන් එකක්. ඒක මම නෙවෙයි, මගේ නෙමෙයි. මේ කයේ තියෙන්නේ, කය හැදිලා තියෙන්නේ සතර මහා ධාතු. කන බොන ආහාරයෙන් තමයි, කන බොන ආහාරයේ තියෙන්නේ සතර මහා ධාතු. එතකොට මේ කයේ තියෙන සතර මහා ධාතුන්ගෙන් එකක් ටිකක් වැඩියෙන් ආවා. නොසිතිය යුතු තැනක එතෙන්ට ආවා. එතකොට මම ඒක මගේ කියලා ගන්නව නම් මම මේ වායුව උපාදාන කරගන්නවා. එතකොට එහෙනම් උපාදාන කරගන්න කෙනෙක් ඉන්නවා මමයි කියලා. එතකොට මට පුළුවන් දැකගන්න මෙතන මම කරන්නේ වැරැද්දක්, මෙතන මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා එතන කෙලින්ම අනිත්‍ය දුක්ඛනාත්ම දැකගන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ කයත ඇලිලා තියෙන ගතිය අත්හැර ගන්න පුළුවන්. මේ කයේ ඇති වෙන අනිත් එක මේ කිව්වා මේ චිත්ත එන් හසුරුණ බවක් ආශ්වාස ප්‍රශ්වාස ඒක ගැන මට කුතුහලයක් තියෙනවා. මම ඒක පිළිගන්න කැමති නැහැ. දැනට කෙනෙක් මට ඒක හරියට පැහැදිලි කරලා දෙනවා නම් ඒ කියන්නේ ගස් කොළන් වලටත් ඒකත් ජීවි ගන්නකොට ඒවයි තියෙනවා මේ කියන්නේ වායුව ඇද ගැනීමෙන් සීනි සැපයීමක් වගේ මේ දෙයක් තියෙනවා. එතකොට ඒකට චිත්තයක් නැහැ. ඒක නිසා මේ මෙතන මට පිළිගැනීම දැනට නම් මට මම විවෘත වෙ ඉන්නවා මේ ප්‍රශ්නේ ගැන. තෙරුවන් සරණයි. සාදු තෙරුවන් සරණයි පත්මවාමි. බොහොම පින් අර මොහොතේ කලින් කොටසේ මතක් කළා ඒ පැහැදිලි කරපු එක ගැන. ඔව්. ඒව ගැන කිව්ව තමයි දිගින් දිගට හිතන්න පුළුවන්. හිතන්නේ තමයි මාත්‍රික හිතේ වැදගත් වෙන්නේ. අර ඔබතුමා අවසානට ඉස්මතු කරපු ආස්වාස් වායුව එක සමුච්ඡාන්තික කියන එක ගැන කල්ලාන මිත්‍රුන්ට ඒ වගේ හිතන්න පුළුවන් නම් හොඳයි හිතන්නේ. දැන් කිසිම දෙයකට ප්‍රත්‍යක්ෂ වෙනවාන්තික දේශනාවල අප්ඩේට් වෙන්න කියලා නැහැනේ. අපි හිතන්නනේ තියෙනේ නේද? හිතන්න තියෙන්නේ ඉතින් මොකද ඉස්සෙල්ලා මේ සමුච්ඡාන්තික කියන එක තේරුම් ගත්තම සතු සමුච්ඡාන්තික මොනවද කියලා තේරුම් ගන්නගෙන අනිත්‍යවට ඒක ඇප්ලයි කරගෙන බලනකොට ඉරඹෙන අන්තිම එක තේරුම් ගන්න මේ විද්‍යාවක් තේරුම් ගන්න නෙමෙයි මේ පුද්ගලයා කියලා හිතාගෙන ඉන්නා වූ මේ සත්‍යය තේරුම් ගන්නනේ. ඒත් මේ සත්‍යය තුළ තියෙන ආස්වාස් කියන කතාව තමයි මේ කතා මම හිතන්නේ මේ උන්වහන්සේලා මේ පැහැදිලි කරන්නේ. මම හිතන්නේ ගස්පලන් වල තියෙන ආස්වාස් වාසය කවිසයන්සලකින් ගන්න එක නෙමෙයි මේ සත්‍යය තුළ මේ පුද්ගලයා කියලා කියනවා වූ භූතය තුළ ආස්වාස් වාසය කියන එක ඒක සම්ප්‍රදායිකයි කියලා ඒ චිත්තජය කියලා මාතෘචින ආරම්භයන් වාසිය කියලා දෙනවා. ඉතින් ඒ කියන්නේ අපි හිතමු තව ටිකක් අපි කියන පොදු කිව්වා වගේම විෘත්තිය තියෙන අපේ භාවනාවලින් අපි තව තවත් හිතට බලමු. දකින්න බලමු. හදයි මම එහෙමනම් ගෞරවයෙන් යමු වෙනදා චිත්ත මාත්‍රි ඒකම සම්න හැමදෙනාටම මම දන්නේ කොහොම පුතා සිතා විපල කරන්නද කියලා ඉතාම ලස්සන ඉතාම හොඳ අදහස් ගොඩාක් අපට පැහැදිලි වෙමින් ආවේ ඉතින් ඒ අනුවම කතා කරත් හොඳයි කියලා හිතුණා මොකද මේ සතියේ තියෙන වැදගත්කම සතිය තියුණු තරමටම තමයි මේ ඔක්කොම දේවල් සම්පජාඤ්ඤයෙන් නුවණින් දකින්න පුළුවන් වෙන්නේ කියන එක අපේ හිතට හොඳට කාවදින්න ඕන දෙයක් නිසා ඒ අදහස ආපෘත ගැන ඉතාම කෘතඥතාව වෙනවා ඊළඟට ඇත්තටම මේ දේවල් දකින්න කියනකොට දැන් අපි එකක් පොඩි දෙයක් හිතලා එකතු කරොත් හොඳයි මේ වෙලාවේ කියලා දැන් සතියෙන් ඉන්නකොට දැන් අපිට අයිරින් මාත්මිය කිව්ව මේ මොහොතේ සිදුවෙන දේ ගැන හොඳ සතියෙන් ඉන්න එක තමයි කරේ කියලා. දැන් එහෙම ඉන්නකොට අපිට මොනවද වෙන්නේ ඇත්තටම? අපි හිතමු මේ වෙන දේවල් සාමාන්‍ය ජීවිතේ අපි සතියෙන් ඉන්නකොට හිතමුකෝ. ඒ ඉන්නකොට අපිට වෙන්නේ මොනවද? අපිට දේවල් පේනවා. ඇහෙනවා. අපිට දැනෙනවා දේවල්. මනසෙන් දැනගන්නවා දේවල්. එන්න මේ දේවල් වලට සතියෙන් හිටියොත් මේ දැකීමක් මොකද්ද දැකීම කියන්නේ? අපි සාමාන්‍ය විදිහට නම් මේ දැකීම කියන එක අපි කෙලින්ම වචන වලින් ප්‍රකාශ කරනවා. මම දැක්කා. ඒක සෙන්ටෙන්ස් එකම මේ වාක්‍යෙම අපි බැලුවොත් ඒක තියෙන වැරද්ද. මම දැක්කා කුරුල්ලෙක් මම දැක්කා මලක් මම දැක්කා පුද්ගලයෙක් නමකුත් එක කියනවා මම දැක්ක දලුවත්ත මහත්මයා දැකලා නැහැ මම දැක්කා කියලා කියනවා මේ දැකීමක් කියන එක සතියෙන් බලාගෙන හිටියොත් මොකද මේ දැකීමක් කියන එක කියන්නේ තථාගතයන් වහන්සේ කියන මේ දැකීමක් දැනීමක් ඇසීමක් මේ හැම එකේම වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ගොඩක් එකතු වෙවි නැති වෙවි එකතු වෙනවා නැති වෙනවා ඒ යන දෙයක් කියන්නේ දෙයක් කියන්නත් බෑ ඒකට එවැනි දෙයකට අපි මේ අපිට මේක නොපෙනියන්නේ මෙන්න මේ ප්‍රඥප්ති නිසා කියලා මෙතනදී නැවතත් මම මතක් කරන්න කැමතියි ඊයේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහුවා මොකක් හරි මේ ස්පර්ශයේ සිදුවෙනකොට එතනක් තියෙනවාද ප්‍රඥාපිය කියන වගේ තමයි මතක උන්වහන්සේ එකපාරට මකෝ ඔව් එතනක් තියෙනවා කියලා. ඉතින් අපිට ඕක හිතන්න හොඳ තැන්. මොකද්ද මේ ස්පර්ශය කියන්නේ? ඒකත් අපි දීපු දෙයක් ස්පර්ශය කියලා අපි ප්‍රඥාත්තියක් යොදාගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රඥාත්ති පස්සේ තමයි අපි මේ එළවෙල යන්නේ. එහෙම එලවන්න අපිට ඇත්තටම සිද්ධ වෙන දේ පේන්නේ නැහැ. මොකද අපි යනවා ප්‍රඥප්තියක් තීරුම් ගන්න. නමුත් ඇත්තටම සිද්ධ වෙන දේ දැක්කොත් සිහියෙන් ඉඳගෙන නුවණින් බලාගෙන හිටියොත් අපිට තේරෙන්න ගන්නවා සිදු වෙන දේ නම් වලින් තොරව. ඒ කියන්නේ මේ දේවල් සිද්ධ වෙනකොට දැන් ඇත්තටම අපි පද්ම මහත්මිය කිව්වා හිත සම්බන්ධයි මේ හුස්ම ගන්න එකට කියන එක අපි නිකන් හිතලා බලමු. හිත හුස්ම ගන්න අපිට පුළුවන්ද? අපේ හිත හුස්මම තියන් ඉන්න එහෙමනම් අපිට ඒක පුළුවන් වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඒක සිත නැතුව ඇත්තටම අසංස්කාරික ක්‍රියාවලියක් ආශ්‍රත ප්‍රශාත කියන්නේ. නමුත් මෙතන චිත්ත සමුටානිකයි කියන එක බුදුහාමුදුරන්ට වැරදිලා නෙමෙයි. උන්වහන්සේට වරදින්න බෑ අපිටයි කොහෙද වැරදිලා තියෙන්නේ. මොන අපි ඒක දකින්න උත්සාහ කළොත් අපිට තේරෙන්න ඕනේ අන්න එතනදී අපිට මේ වායෝ ධාතුව ගැන අජත්ත බහිත තත්ත්වය ගැන අපි වචන වලින් අයින් වෙලා බලමු මේ මොහොතකට කලින් ඇතුළට එන්න කලින් මේක මේ වායෝ ධාතුව කියලා දන්නවා. ඇතුළට ආවට පස්සේ ඒකට කියනවා මගේ හුස්ම කියලා. ඔක ටිකක් තේරුම් ගන්න අවශ්‍ය තැනක්. හිතින් චිත්ත සමුට්ඨාන කියන එකේ තේරුම මොකද්ද? එළියයි ඇතුළේ දෙකේ තියෙන මේ සමානකම අපි දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැතුව අපි ඒකට නමක් දීලා හුස්ම, මගේ හුස්ම, මගේ ඉහළට ගන්න හුස්ම, ආශ්වාසය, මේක පහළට හෙලන්නේ මම, ප්‍රශ්වාසය, මෙන්න මේ ආදී වශයෙන් සිදුවෙන දේ නොදෙක්ක ඒවට දෙන නම් මොඩ. අපි ඒවගෙන් කතා කරන්න ගිහිල්ලා තමයි අපේ මේ ඔක්කොම දුක සකස් වෙන්නේ කියන එක අපිට තේරුම් යන්නේ යම් කිසි දවසක සතිය තීක්ෂණ බව උඩම තමයි. ඒකට කියන්නේ කිසිම දෙයක් නැහැ. මොකද ධම්මජීව ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නමස්කාර වේවා. ඒ උන්වහන්සේ කියන නිසාම නෙමෙයි තථාගතයන් වහන්සේගේ වචනයයි ඒක. යම් කිසි කෙනෙක් දැනගත යුතු කළ යුතු එක් දෙයක් ධර්මතාවයක් තියෙනවා නම් කළ යුතු නෙමෙයි සතිය පිහිටවීම කියන එක. ඒක හරිම ලස්සනට දසුතර සූත්‍රයේ තියෙනවා ඒ විස්තර ඔක්කොම. එතකොට ඒ සතියෙන් සිහියෙන් ඉන්නකොට මේ දේවල් සිදු වෙනකොට පේන්න ගන්නවා. දැන් අපි ඒ දැකීමක් කියන එක සිදු වෙනකොට අපි ඒ දැකීම තුළ තියෙන අන්තර්ගතය දකින්නේ නැහැ. අපි දැක්ක දේට නමක් දීලා ඒ උඩ තමයි අපි කතාවක් ගොතාගෙන යන්නේ. මේ ගොතාගෙන යන කතාව නිසා තමයි අපි දුක සකස් වෙන්නේ කියලා අපි දැකලා නැහැ. එංගද අපි ප්‍රඥප්තියට ඒ තරම්ම තැනක් දෙනවා. එතකොට අපිට මෙහෙම හිතනොත් යම් කිසි දවසක මේ දැකීමක් කියන එක අපිට එතන ඇති වෙලා තියෙනවද මේක නාම රූප කියන එක. අපි තේරුම් අරගත්තද මේක දැක්කද තේරුම් ගන්න එක වෙනම දෙයක්. අහලා තියෙන්න ඕන, හිතලා තියෙන්න ඕන අපි ඒකට කියලා තේරුම් ගන්නවා කියලා. හිතලා තිබිච්ච දේ භාවනාවකදී ප්‍රත්‍යක්ෂ වුණාද මෙතන මේ මම දැක්ක කියන එකේ ලොකු වැරදක් තියෙනවා නේද කියලා. මේ සිදුවෙන්නේ මොකද්ද? මේක මම වුණත් තවත් කෙනෙක් වුණත් මොන විදියකට හෝ විඥානයේ සහිත නැරිච්ච නැති විඥානයේ සහිත කියේ නොමැරිච්ච මේ හිතක් කියන එකක් පවතිනවා නම් එවැනි ඕනෑම තැනක සිදුවිය හැකි දෙයක්. මේ දේවල් සිදුවෙනවා කියනකොට ඒක ඒක ඇත්තටම තිබිලා සිදුවෙන එකක්ද? එහෙම නැත්නම් ඒ සිදුවෙන දෙයට නම් දීලා මගේ කරගත්ත බවක්ද කියන එක අපි දකින්න උත්සාහයක යෙදෙන්න ඕනි කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට තමයි කියලා හිතනවා අපිට තේරෙන්නේ මේවා කරන කෙනෙක් නැහැ, මේ නාම රූප පමණයි. හොඳව කල්පනාවෙන් භාවනාවකට යොමු කරලා බැලුවොත් පේනවා මේ නාම රූප ඇතිවීමෙන් නැතිවීමෙන් යන තැනකට මම ඇතුල් වෙලා මේක මම කරනවා, මමයි දැක්කේ කියලා මෙන්න මේ ආදී වශයෙන් ගොතා ගන්න දේවුද මේ දුක සකස් වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ කියලා මෙන්න මේ සකස් වීම යම් කිසි දවසක නවත්තුවොත් ඒකට කියන්නේ නිවන කියලා. සබ්බ සංඛාර සමත සංස්කරණයන්ගේ සමතයක්. මේ සමතය ඇති කර ගන්න තමයි අපි භාවනා කරන්නේ. එතකොට ඒකත් සතියෙන්මයි. සතියෙන් බහිතිය නැතා මේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් අපි හිතුවත් භාවනාවකට යනවා කියනකොට අපි දන්නවා අපි සාමාන්‍ය ජීවිතයේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කර කර ඉන්නකොට මොනවද වෙන්නේ? දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. ඔయిత වැඩි දෙයක් වෙන්නේ නැහැ. නමුත් ඒවට අපි ප්‍රඥාප්ති දාලා ඒ ඔස්සේ දිගින් දිගට ඇතුලේ හදන නිසා හදනවා කියනකොට කෙනෙක් ඉන්නවා. ඒ වචන වලට කියුණාට ඒ සකස් වීම තමයි අපිට දුක දෙන්නේ. දැන් ඒවෙන් අපිට අද නම් මේවා ඕනේ නැහැ. මේක මහ කරදරයක්. මේ ළමයිනුත් කරදරයක්. මේ තියෙන දේවල් ගැන හිතන එකත් කරදරයක් කියලා එතනින් අයින් වෙර කරගෙන හිට අර ඒව ගොඩේ පැටලි පැටලි ඉන්න එකෙන් අයින් වෙලා අපි භාවනාවකට යොමු වුණු කෙතරෝ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා අපිට තේනවා අරවයින් අයින් වීම නිසා ඕලාරිකව ඒ සිදුවීමලින් අයින් වීම නිසා යම් කිසි සතුටක් දැනෙනවා. මේ ටික කියන්නේ හිතන මොකද නිවනට යම් කිසි ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. දැන් මේක දැකගෙන දැනගෙන යා යුතු ගමනක්. නොදැන යන ගමනක් නෙමෙයි. තථාගතයන් වහන්සේ කිව්වේ අනුපුප්ප සේකා අනුපුප්ප කිරියා අනුපුප්ප ප්‍රතිපදා. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ අතහැරීම කොහොමද සිද්ධ වෙන්නේ. දැන් අපි ඒව අතහැරලා දාලා කයින් අතහැරලා දාලා ගියේ අපි ඒ ටිකට හිතන්න භාවනාවකට යොමු වෙනකොට මොනතරම් අතහැරීමක් සිදුනාද, එතනින් කොච්චර අඩුවීමක් වුණාද කියලා අර දරත ගැති. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ ඇත්තට. මනස ස්වභාවය අපි දන්නවා. අර ගිහින් වාඩි වුණාට අර අතහැරලා අපිව ගැනම තමයි හිත හිතේ. කොහොමද දන්නේ ළමයි ඉස්කෝලේ ගියාද දන්නේ, ගෙදර වැඩ කටයුතු කොහොමද දන්නේ කිකේ හිත හිත ඉන්නවා. එතකොට අපිට තේරෙන්නේ නරවෙන් අපි ශරීරයෙන් ඕලාරිකව අයින් වෙලා ආවට මේ මනසින් තාම අල්ලගෙන ඉන්නවා. ඒ අල්ල ගැනීමට අපි කියන සංඥාවෙන් අල්ලගෙන කියලා. දැන් මේ සංඥාව නිසා අපිට දරතයක් වෙනවා, දුකක්. මේ නිදහසක් නැහැ. අපි තීරු ගන්නවා ඒක. ඊළඟට තථාගතයන් වහන්සේ කියනවා මේ වයින් අයින් වෙන්න මේ මනසට තියෙන ලෙඩක් මොකේ හරි එල්ලලා ඉන්නවා. ඒක නිසා දෙන්න අඩුවෙම දෙන්න පුළුවන් එක යට එල්ලෙන්න හුස්ම. දැන් අපි හුස්ම දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ මොකටද? හුස්ම අපේ හිත තිබුණොතින් අපි දන්නවා අර gedara dura dalawa එයින් අඩුණා. ඊළඟට මේ සංඥා වලින් අපිට දැනුණු දේවල් අඩු කර ගන්නකොට මේ හුස්මට විතරක් සිහිය පිහිටුවගෙන එතකොට අපිට තේරෙනවා දැනට මේ හුස්මේ දෙත් හුස්ම තුන හතර දැනෙනවා නම් එතනදී අපිට මොන තරම් අඩුවීමක් වෙලා තියෙනවද අර අතහැරීම නිසා කියන එක. ගෙදර දොර දාලා ඇවිල්ලා සංඥාවෙන් ඉවත් වෙන එක ලේසි නැහැ. ඒකට තමයි අපි කියන්නේ නීවරණ කියලා. පංච නීවරණ, කාමච්ඡන්ද, කාපු වීපු දේවල්, කරපු දේවල්, ඇහිච්ච දේවල්, හිතපු දේවල්, ඕවා හිත හිත ඉන්නවා, ඒව ගැන හිත හිත ඉන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, මොනවා හරි තරහවක් ආපු කෙනෙක් එක්ක වෛරයක් වුණොත්, එයාට මොනවා හරි රණ්ඩුවක් ආවා කතාවක් වුණා නම් ඒක ඔළුවට එලීපු කියලා ගැන හිත හිත ඉන්නවා. ඊළඟට උද්දච්චය, කිසිම නිදහසක් නැහැ. අර හිත යනවා, හිත මෙහෙට යනවා, ලංකාවට යනවා, ඕස්ට්‍රේලියාවට යනවා, කැනඩාවට යනවා. නිදහසක් නැහැ හිතට. උද්දච්ච, කුක්කුච්ච, ඔය තුනම නැත්තම් නින්දට වැටෙනවා. ඉතින් මහ පිස්සු වැඩක් නෙමෙයි කියලා තේරුණාට පස්සේ ඒ හිතට අපි දෙන එක දෙන්නේ මේක එලිලා ඉන්නකො පොඩකට කියලා දුන්නහම ඒ හුස්ම දියාව බලන් ඉන්නකොට ඇත්තටම හුස්ම තුන හතරක් හරි යනකොට අපිට තේරුම් යන්න ඕනේ ඒක හිතියත් අපේ කොන්න තරම් ධරතයක් අයින් වෙලා අපි නිවෙනට ටිකින් ටික ලං වෙන්නේ මෙහෙමයි කියලා. ඒ හුස්මත් නොදැනියන වෙලාවක් එනවා. අර අපේ මාත්මි ලස්සන්ට ඒක තේරුම් කරා. පස්සම්බයන් කාය සංකාරං. හුස්ම කියන්නේ කයේ ඇතින් සංස්කරණය. ඒක පස්සම්බනේ වෙනකොට ඊළඟට අපිට තේරෙනවා මේකත් මේ කය ඇතින මේ සංස්කාරයත් අඩු වෙනකොට මොන තරම් සතුටක්ද නිවීමක් තියෙන්නේ අපිට. දැන් මේක නිතරම අපි සාපේක්ෂව බලන්න ඕනේ. අර නොවනින් මෙනෙහි කරනවා කියලා කියන්නේ භාවනා කරන වෙලාවෙ නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන ප්‍රත්‍යවේක්ෂාව අර වාස්සේ ගැටි ගැටි ඉන්නවට වැඩිය හොඳයි වාඩි වෙලා භාවනා කරන්න. ඊට වැඩිය හොඳයි ඒ තරවගෙන හිත හිත ඉන්නවට වැඩිය මේ හිත අරමුණකට එකකට අපි යොමු කරගෙන ඉන්නවා. මොන තරම් අඩුවත් නමුත් මෙතනින් එහාට කොටසක් සිද්ධ වෙනවා. ඒ ඊළඟට ඒ රූපය දෙන්න පුළුවන් රූපය අඩුම ලන්සෝනේ අපි කියන්නේ ජීවත් වෙනවා කියන්නේ කි හුස්ම දිහා බලන් ඉන්නේ. එතනින් එහාට ඇත්තටම ඒ රූප සංඥාවන් වද දෙන්න ගන්නවා. ඒවා ඔය භාවනා උපක්කලේශ කියලා තහලා තියෙන එක එක විදිහට ඇවිල්ලා ඔය මොන හැම තැනම අපිට තේරුම් ගන්න ඕන දේ තමයි අරවයින් ඉවත් වෙලා ආවට මේ සංඥාව සංඥා වේදනා දෙක ඇත්තටම ඒ දෙකෙන් ඉවත් වෙන එක බොහෝම සුකුම විදියට සිදුවේ නැහැටි අපිට දකින්න පුළුවන් වෙන්නේ සතිය තීක්ෂණකම උඩයි. සුපතිත්තිත සතිය කියලා අපි අහලා තියෙනවා. ඔය කැඩි කැඩි එහෙම මෙහෙම වැඩක් කරන වෙලාවට තියෙන සතිය නෙමෙයි, යම්කිසි දුරකට සතිය පුහුණු කරනකොට ඒක අවස්ථාවක් නෙමෙයි, යම්කිසි තත්ත්වයක් හිතකට ඇති වෙනවා කියලා අහලා තියෙන්නේ. ඒ ඒ සතිය අතහැරලා යන්නේ හෙවණැල්ල වගේ. කිසිම දෙයක් කරන්න බෑ සතියට අහු නොවෙන්න. මුරකාරයෙක් වගේ බලන් ඉන්නවා. එවැනි සතියකින් අපිට තේරෙන්න ගන්නවා ඇත්තටම මේ මොනම සංඥාවක් වුණත්, මේවා ඕලාරික වුණත්, ඉතාම සියුම් වුණත්, දැන් තියෙන භාවනාව පැත්තේ හිත, දැන් තියෙන මනෝමය පැත්තේ හිත, රූප සංඥා වලින් අයින් වෙලා, නමුත් මෙතනත් යම්කිසි සංඥා වැඩ කිරීමක් තියෙනවා. ඉතින් මේ සංඥා නැති අවස්ථාවක් වෙනුනහම ඒකට අපි බය වෙනවා. ඒක මෝහය අපේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේක කොහොමද සිද්ධ වෙන්නේ, මේක අඩුවේ ඉත්තේ කොහොමද කියලා. ඉතින් මේ ක්‍රමේ මේක ප්‍රතිපදාවක්. මේ භාවනාව කියන්නේ ප්‍රතිපදාවක්. ප්‍රතිපදාවින්ම තමයි මේක අඩුවෙන්නේ. අඩුවෙලා අර සුකුම තත්ත්වයන් දැකීමට උත්සාහයක යෙදෙන්න ඕනේ. එතන තියෙන සියුම් සංඥා නිසා අපිට යම් කිසි සංස්කරණයන්, සියුම් සංස්කරණයන් සිද්ධ වෙනකොට ඇති ඒ පුංචි එක කියන්න බැරි තරම් සියුම් ධරතයක් එතන තියෙන්නේ. ඒකත් අපි දැකලා දකින්නේ කවුද මේ පෙන්නන්නේ ඔක්කොම. එයා ඉතින් ඔය ලොකු ඒවා පෙන්නපු එක්කෙනාම තමයි මේවත් පෙන්නන්නේ. ඉතින් එයාම කියනවා දැන් මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් එයාවත් දැක ගනිමින්ම එක්තරා විදියකට අපිට පුළුවන් වුණොත් මේ සංඥාව මහ කරදරයක්. මේ සංඥාව නිසාම තමයි මේ සංස්කරණය පටන් ගන්නෙ. එහෙමනම් මේ සංඥාව නැති තැනක්, නැති මොහොතක්, මේවත් වචන. ඒක හොඳට මතක තියාගන්න ඕනේ අපි. මේ ප්‍රඥාවති නොදී මෙවැනි තත්ත්වයක් මනසක තියෙනවා නම් එවැනි මනසක් මොන තරම් නිවීමකටපත් වෙනාද? දැන් සංසන්දනය කරලා බලමු. සාපේක්ෂකව අර gedara duri ඉඳපු වෙලාවත් මේ වෙලාවත් එක ගැන සංඥා කිසිත් නැති, විතක්ක විචාර නැති, ඒ කියන්නේ ඒව හොඳටම සංහිඳිලා සංඥාවලුත් නැති එහෙම තරක් තිබුණොත් කියලා නිකමට හිතමු. අපි දන්නේ නැහැනේ එවැනි තැනක මොන විදිය සනීපයක් ඇත්ද. මෙන්න මේ කටසටහන අපිට තියෙන්න ඕන. මෙන්න මෙතෙන්ටයි මේ යන්න හදන්නේ. මෙවැනි තැනකට ගියොත් තමයි මේ නිවීම තියෙන්නේ. එවැනි තැනක තමයි කර්ම සකස් වෙන්නේ. චේතනාහම් වික්කවේ කම්මං වදාමි. චේතනාවක් නැහැ, කර්ම සකස් වීමක් නැහැ. එවැනි තැනකට යන්නේ කොහොමද කියන එක ප්‍රතිපදාවකින් අතහැරීමෙන් සිටින හැටි දැකලා ඒ සිටවීම අවසානයේදී මෙවැනි නිහඬ බවකට පත් වුනොත් එවැනි හිතක නැවත කර්ම සකස් වීමක් නැහැ කියන එක තීරුම් ගත්තහම ඒක අවබෝධයක් පමණයි කි. අවබෝධයෙන් පස්සේ මොකද වෙන්නේ? අපි නැවතත් යථා තත්ත්වයට සම්මුතියට ආවහම සිදුවෙන දේවල් වල අපි උපාදානය කරන්නේ නැහැ. මොකද අපි ඇත්ත දන්නව දැන්. මේක තමයි සිද්ධ වෙන්නේ. මේ සිදුවීම නිසා තමයි මේ ධර්තය. එහෙමනම් මේ දේවල් අපි උපාදානයෙන් තොරව ගන්න හැටි. අර අපි හුඟක් වචන වලින් කතා කරන නිසා ඉතින් වචන අපිට තේරුම හිතට දෙනවනේ. අර අජෝසයනය කරන්නේ, අල්ලගන්නේ නැහැ, ඒ වගේ බහැගෙන ඉන්නේ නැහැ. දැකීම දැකීමක් කියලා විතරක් තේරුම් ගන්නවා. මෙතන තියෙන්නේ නාම රූපවල එකතු වීමක් නැති වීමක් පමණයි. මේ නාම රූප එකතු වෙන නැති වෙන කෙනෙක් තමයි අපි දකින්න උත්සාහ දෙන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. මේ අදි වශයෙන් මේ මාර්ගයක් අපි තේරුම් අරගෙන ක්‍රමක්‍රමයෙන් අතහැරීමකින් තමයි නිවන ස්පර්ශ වෙන්නේ කියන එක අපිට යම් කිසි විදියක අදහසක් තිබුණොත් යම් කිසි දවසක ඒ ස්පර්ශය ලැබෙනකොට අපිට දැනගෙන හිට නිසා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ආ මේකට නේද මෙහෙම කියන්නේ කියන එක තමයි තේරුනේ. මම ඉස්සර පද්ම මහත්මිය කියපු එක අර චිත්ත සමුත්ථාන කියන එක මේ දේ සිදු වෙනවා ඒක අපි කරන දෙයක් නෙමෙයි මම කරන දෙයක් නෙමෙයි මේ චිත්ත කියන දෙයක් යම් කිසි වැඩ කරනවා නම් අන්න එයා තමයි මේකට මේ නම් දෙන්නේ කියන දේ අපිට දැක්කොත් මේ හටගත්තේ කොහොමද පෙනුනේ මේකට මේ කොහොමද මේක පටන් ගත්තේ කියන එක අර එළියේ ඇතුළේ තියෙන සමකම නොදක ධාතු තත්ත්වය නොදක මේ දෙයට නම්කම් දීගෙන මේව සංස්කරණය සිදු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන සිදු කරගා සිදු වෙන මේ ධරතෙන් අර නූල් බෝලේ ආපස්සට ලියනවා වගේ ලිහාගෙන ගිහිල්ලා මේ සියල්ල නැති තැනක සබ්බ සංකාර සමත තත්ත්වයකට හිතපත් වුනොත් එතන තියෙන නිවීම මොනතරම්ද කියන එක අතහැරීම නිසා මේක සිදු වුණු බව ප්‍රඥාවෙන් දකිමින් සම්පජඤ්ඤයෙන් දකිමින් සතියෙම මේ දේ අවබෝධ විය යුතුයි කියන එක තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. තේරුවන් සරණයි. චිත්‍ර මහත්මිය ඔබ නම් විශාල කලණ මිතුරියක් ඔබතුමියගේ බලාපොරොත්තු ඉතා ඉහළම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. චිත්‍ර මහත්මිය හරියටම සත්‍ය විස්තර කරා කියලා කියන්න පුළුවන්. තේරුවන් සරණයි. සාදු. සියලුම කල්‍යාණ මිත්‍රන්ගේ උපකාරයක් වුණාම හිතන්නේ පැහැදිලි කියලා බොහොම පිං. හොඳයි. ඉතින් අපිට මම හිතනවා අපි එහෙනම් අද දවසේ දිශාකච්ඡාවට අපි නිමා කරන්නත් පුළුවන්. තව ඉතින් මේ මාතෘකාවස්සේ අපිට ගොඩාක් කතා කරන්නෙම හැකියාව තිබුණත් අපි සතිය ගැන බොහෝ හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා. ස්පර්ශයේ ගැන ඉතින් මේ පැහැදිලි කරලා අපි කවුදකට ගන්න ඕනේ කියලා. ඉතින් ඒ ඔස්සේ තව ගොඩාක් කතා කරන්න තිබුණත් අපි අද එහෙනම් අද දවසේ සාකච්ඡා නතර කරමු. හෙට දවසේදී පූජපාද දිගණ සුගතවන් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා අනිවාර්යෙන්ම. උන්වහන්සේ ඊමත් කතා කරලා උන්වහන්සේ මේ දිනවල හොංකොන් වල ඉන්නේ. ඉතින් හෙට අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා මතක් කරලා ඒ වගේම කල්යාණ මිත්‍රව මතක් කරනවා මේ 2018 වර්ෂයේ වස් කාල සීමාව වෙනකොට අපි ජීවත් වෙන චෝ පූජපාද දිගණ සුගතවන් ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාවට වැඩම කරවනවා. අපි විසින් ප්‍රථම වතාවට වස් කාලයකට ආමන්ත්‍රණයක් වැඩම කරන්නේ මම ජයත්ලා ඉදිරි මාතෘක අවශ්‍ය දෙයක් කියලා හිතලා උන්වහන්සේ ආයතන පිළිගත්තා. ඒ අනුව උන්වහන්සේ වැඩම කරනවා වස් පසන් ඕස්ට්‍රේලියාවට. ඉතින් මේ අදාළ පළාත්වල මෙතන නම් වැඩිපුර නැහැ. ඉතින් අපි මෙතන බලලා ඉන්න චන්ද්‍ර වහන්සේ විතර ඉන්නේ සංවිධානයට යන්නේ. නමුත් මෙල්බන් සිඩ්නි බ්‍රිස්බන් පර්ත් පරාතයට ස්වාමීන් වහන්සේ වැඩම කරන්නත් පුළුවන් වස් කාලය තුළ ඒකත් මතක් කරනවා පුළුවන් ඇති. ඉතින් උන්වහන්සේ අනිවාර්යෙන් හිට ලුස්තරාට සම්බන්ධ වෙනවා. හිට දවසේදීත් උන්වහන්සේ මේ භාවනාව ගැනමයි කතා කරනවා කියලා කිව්වේ. අපි අද සතිය ගැන කතා කරන්නේ අපිට අපිට පුළුවන් තවත් උන්වහන්සේ ගැන කතා කරන්න උන්වහන්සේ භාවනාවට මේ විශ්ච සංඝාසකෙන් ප්‍රාප් ගන්න නිසා. දැන් එහෙම නම් අද උතුම් කල්ලන්න සමුවක් වුණා. මම බොහෝ විට කැමති මේ විදිහට කරන සාකච්ඡාවලදී මොකද බොහෝ අදහස් දැනගන්න ලැබෙනවා. හැමෝම අද මනසට එන්න නිසා එන කමෙන්ට් එක අනික වල තියෙන හැමදෙනාම වගේ කල්ලන්න ට්‍රික් එක තුනක් මම මෙච්චර නිමා ගන්න පෙර සඳන මහත්මයාට හැකියාවක් තියෙනවා නම් සඳන මහත්මයා උතුමාට වෙන්න මට උතුමාට වෙන්න එහෙම උතුමාට බාධා කරන්න මට දැන් කියලා හිතලා. නමුත් ගෞරවයෙන් ආර්දනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න යමක් ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තිබුණා. හා තිරුවන් සරණයි දල්වත් මහත්මයා, මේ මට අර මගේ මේ ශාරීරික ප්‍රශ්නින්ද මට හැමදාම මේ සම්බන්ධ වෙන්න බෑ. ගොඩක් වෙලාවට ස්පිරිතාල් ගින්නේ දවසක් කර දවසක්. ඒ වෙලාව තමයි හරියට සාකච්ඡාව තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේ ස්පිරිතාල් වෙලාව නම් බෑ. නමුත් මම බොහෝ වෙලාවට අහගෙන ඉන්නවා. ඉතින් දැන් අර ඉස්සර අර මහත්මිය කිව්වා අපි අර කුමාරයා යුද්ධ කරනවා වගේ දෝ කියලා. ඇත්තටම මටත් නිතරම ඇති වෙන සිතිවිල්ලක් තමයි මේ අපි මොකද කරන්නේ. එක තැනකින් ටිකක් අහනවා, තව තැනකින් ටිකක් අහනවා කියලා දවසක් මම මේ ප්‍රශ්නේ ඇහුවා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන්. මේ මුල ඉඳන්ම එකේ ඉඳන්ම යන්න විදිහක් නැද්ද කියලා. නමුත් එහෙම පැහැදිලි පිළිතුරක් නම් ලැබුණේ නැහැ. නමුත් ඉතින් අපි නිතර මේ අහනකොට දැනුම තියන අය කියලා දෙනකොට ඒ වගේ අපිට යම් කිසි දැනීමක් අවබෝධයක් දැනීමක් ලැබෙනවා. ඒ තුලින් අවබෝධයකට යන්න පුළුවන් කියලා මම හිතනවා. හැම දිනකටම පින් සියලු දිනකටම පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සමහරවිට උතුමයි කාරණා මතු කරහින්ද අපි ඒකෙන් කතා කරලා කියමු. මොකද විවිධ යෝජනාවන් එනකොට එක එක දේශාවන් අහන්න කියලා තමයි මම කිව්වේ. ඒකයි දැන් මේ වෙනකොට මම එහෙම හැමතැනම වලවල් හැදීම නතර කරලා තියෙන්නේ කියලා. මොකද මේ හැමතැනම වලවල් හරලා දැන් මාස දෙක තියෙන්නේ කියලා. කියන්නේ යාම් දුරට යනවා, මෙයා ගාටත් යනවා, මෙයා ගින්දු තනවා, ඔස්ට්‍රේලියාවක වලට ගත්තොත් හාමුදුරු වෙනවා ඉවරයක් නැහැ. කවුරුත් හාමුදුරු දෙන්න සූදානම්. ඉතින් සංවිධාන කරන කට්ටියක් ඉන්නවා. දැන් උසල්ලි මේවා ඉතින් කට්ටිය කැමති ඉව කරන්න. ඒක හාමුදුරු වෙනවා, සංවිධාන කරන ඇස් ඉන්නවා, වැඩිතරම් ඉන්නවා. ඔය තීන තීන එක්කසේ යගේ ගිල්ල දැන් අපි යන හැමතැන වල වල යනවා යනවා ඉවරයක් නැහැ. ඒක ටිකක් හරිදයි. ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා කියලා මට ඉන්නවා. ඒ නිසා මේ කිසියම් ගුරුවරයෙක් මම පුද්ගලිකව සමායන වෙලා කිව්වයක් නෙවෙයි දන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව වෙනකොට මම හොඳටම තේරුම් ගන්න ඉවරයි. ගුරුවරයෙක් නැතුව යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේක. අසාධ්‍යයක් බඳින්නම් වෙනවා. අසාධ්‍යයක් බඳින්න රීතිය නම් එහෙම අපි වල්පල් වෙලා මේලාට වැඩිචි පැඟල ගසුත් වෙනවා. අසාධ්‍යයක් බඳපු නිසා අද අපි මේ එක්තැනකට වෙලා කිසියම් ආකාරයේ සම්මුභාවයකින් ගමනක් ඉදේ ඉන්නවා. ඒ වගේ ස්වයං වාස්තුවේ ගුරුවරයෙක්වක බන්ධනයක් ඇති කරගන්නම් වෙනවා. මම මගේ පුත්‍රයෙක්ට ගුරුවරයෙක් හොයාගන්න වෙනවා. ඒ ගුරුතුත්ත්වයෙන් එයා තමාව පිළිගන්න ඕනේ, මම එයාව පිළිගන්න ඕනේ. ඒ වගේම අර කිසියම් ප්‍රතිපදාවක් තියෙනවා ඒගොල්ලන්ගේ ගුරුකම ගන්න ඉස්සෙල්ලා ඒ ප්‍රතිපදාව තුළ ගිහිල්ලා ගුරු ගෝල සම්බන්ධයක් ඇති කරගෙන එයයි ගුරුවර එයා ඕවන් සකුදා ගන්න ගමන විචකෙන උනාට කමක් නැහැ. එයා කියවන දේවල් වල සාතන් වාංශික කෙනෙක්ගෙන් ලැබෙන සුද්ධ භාවය නැතිවෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. නමුත් ඒ සමත මාවතක් තියෙනවා. ඒක මතලා අපි චිත්ත මාත්‍ය කිව්වා සත්‍ය එකක් ගැන මොලේ. ඒ මාවතක් තියෙනවා. ඒ මාවත ඔස්සේ තමයි යනවා. එතකොට මේ එකතන වල හරනකොට ඒ වල ටිකක් ගැඹුරට හර ගන්න පුළුවන්කම තියෙන්නේ. එන්න නතුව ඉතින් විශේෂයෙන්ම දැන් අපිට ගාක් මහමුදුරුන්ගේ අඳුරුම්කම් තියෙනවා, දන්න කම් තියෙනවා. ඒත් ලොකු ලොකු නම් ජනප්‍රිය හමුදුරු කරා යන්න පුළුවන් නෝ නම් එහෙම යන්නේ නැතුව තමන්ට ඇක්සස් තියෙන තමන්ට අනුග්‍රහයක් දක්වන මේ කාර්ය සඳහා තමන්ට උපකාර කරගන්න පුළුවන් කෙනෙක් ගුරුවරයෙක් හැටියට තෝරගෙන යන්න අපි තීරණය කළා කියලා. ඉතින් ඒ අනුව අපි එන්න හිතාගත්තා. දැන් අපේ වාසේ කිප් කරනා හින්දා මතු වෙන්න ඕන කිව්වේ එම වලවල් හැදෙන්න කල් වෙන්නේ කියලා. නමුත් මේ අපි මේ කරන සාකච්ඡා අපි දිගින් දිගටම කරනවා. විවිධ කල්යනා මිත්‍ර විවිධ අදහස් කරනවා. ඒකෙන් හිතන්න එපා අපි මේ දහසකුත් දේව කතා කරනවා, පිළිවෙලක් නැති දේව කතා කරනවා. එහෙම නෙමෙයි මේ තුලින් එක දෙයක් සමත ගැලපෙනවා නම් ඒ දෙක ඇති වෙන කෙනෙක් කියපු විදිහට තමයි කරන්න ඕනේ. දැන් අද දාන්න කැටිට මම මතක් කරා මේ ස්වයං රාශි මතක් කර තියෙන විදිහට රණිත්‍ය දුක්ඛනාත් මේ මුලිම කල්පනා කරන්න යම සුදුසු නැහැ කියලා. ඉතින් මේ පොතේ තියෙන දේ මම කිව්වේ. ඒකට නමුත් යම් කෙනෙක් ඒක විදිහට කරනවා නම් අර අපල මතක් කරා මේ වයිදනේ දැන් සම්බල මහත්මයාට කවුරු මතක් කරා සුස්කල් දසනාව ගැන. ඒකත් සත්‍යයක් නේ. ඊළඟ කරමුද පොවිද සබ්ද කියලා දුන්නා සුස්කල් දසනාව කරන්න හැදි නෙමෙයි මොකක් ඉන්නවා කියලා. ඉතින් ඒක අඩුපාඩු කියලා දුන්නා. නමුත් කෙසේ වුණත් සුස්කල් දසනාවෙන් ගියා වුණත් සමත විපස්සනිකෙක් වෙලා ඒ විදිහට ගියාමත් රහත් භාවයට පත් වෙන පස්සේ සියල්ල එකයි. සියල්ල එක කියන්නේ රහත් භාව වෙනස් කරන්න ඇති නමුත් නිර්වාණය එකයි. ඒකට එනවා මේ ඒක ගැටලුවන්නේ කොහොමද යන්නේ කියන එක. නමුත් අර සුසුක දස්නා කියන කුත් තියෙනවා. ඒකම කරන්න පුළුවන්. ඒක එහෙම කරන්න පුළුවන්. නිසා නමුත් ආනාපාන සති යේ ආනාපාන සති භාවනාව කියන එක දැන් මාසෙ විස්තර කරලා තියෙන විදිහට කරනව නම් යන ක්‍රමිකුත් තියෙනවා. ඒක තමයි අපිට කියන ආකාරයම කියලා දෙන්නේ. ඉතින් ඒ අනුව මම කියන දම් ගියාම දුත් මොහොත ජොබ්ජර් ඒ ආකාරයෙන් කියලා දෙන්නේ. ඉතින් තමන් ගුරුවරයෙක් හොයාගෙන ඒ ගැල්පෙන විදිහට ඒක තමයි හොඳ අසස. ඉතින් මේ සාකච්ඡාව තුලක් පවා කියන යම්ම් දේවල් තමන්ට ඔබතුම වෙන්නේ. මොනවාට කිසි වරදක් නැහැ. මොකද විවිධකම තියෙනවා. ඒකම කියනවා පොතෙන් කි බොහොම පින් චන්ද්‍රමාතේ එක පටක් කරා. එමනම් චිත්‍ර මාත්මිය පත්මනාත්මිය චන්ද්‍රපීස් මාත්මිය අලි මාත්මිය වසන්ත මාත්මිය දැන් දෙනාටම චන්ද්‍ර මාත්මිය බොහොම පින් අබ්දාසි දෙක තුනට බොහොම ඉස්සල්ලාම ග්‍රහක එක අපි එමනම් හෙට දවසේ දී මුණ ගැහෙමු. අද එනම් මේ විදිහට සාකච්ඡාවෙන් සම්බන්ධයි. අපි දෙනාටම අනේක වරයක් පිළිගන්නවා. දර්වන්තරණයි සිල්දන්තරණයි වනාති සිල්දන්තරණයි දර්වන්තරණයි